සම්මා සම්බුද්ධ සරණයි අපි තාම ගෞරවයෙන් ඒ වගේම කෘතඥතාපූර්වක අපේ ශාස්ත්‍රඥ වහන්සේට අපි ආදරයෙන් සිහිපත් කරන භාග්‍යතුන් වහන්සේට ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමු. අද සාකච්ඡා කරන්නට යෝජනා කරලා තියෙන්නේ සක්කි භබ්බ සුත්ත. අංගුත්තර නිකායේ 6 වෙනි කොටස 6 වෙනි පොත නෙවෙයි ඔය හෙළැත්තු කියන කොටස. මුත්‍රණය කර පොත් අනු කාණ්ඩ නෙවෙයි චක්ක නිපාතේ 6 වෙනි කොටස කිව්වේ ඒකයි. ඒ වෙතාවාගේ සමහර පුතුල අනාගාමි වාක්‍ය වෙන්න පුළුවන් අරහන්ත වාක්‍ය වෙන්න පුළුවන්. ඒකේ තියෙන සූත්‍රය මේ ඇසු කරුණුමයි තියෙන්නේ. සක්කි බබ්බ කියන වචනේ ටිකක් තේරුම් ගන්න අමාරු බව පේනවා. ඒක අපිට හෙළ බසින් අපි තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම තමන්ටම මේක පේනවා කියලා කරන්න පුළුවන් මටම අත්දකින්න පුළුවන් මගේ ඇස් ඉදිරිපිට මේක ඇස් පනාපිට කියලා කියන ඇස් පනාපිට මට පේන්න පටන් ගන්නවා ඒ හැකියාව මට තියෙනවා කියලා තේරුම් ගැනීම ඒක තමයි සක්කි බබ්බ කියන්නේ. සක්කි කියන්නේ සාක්ෂි කියන ඔය අපිට හුරු පුරුදු වචනේ කිට්ටුයි ඒකේ සංස්කෘත වචනේ. බබ්බ කියන එක දන්නා භව්‍යයි කියන්නේ කපි. අපි මුල උගාක් 2010 ඉඳන් උත්සාහ ගත්ත අපි මේ ඉදා ධර්ම සාකච්ඡාවේදී අපි භව්‍යයි කියන එක අපිට කරන්න පුළුවන් කියලා තේරුම් ගන්න. නැත්තම් අපේ මනස සංස්කෘතිය විසින් පස්සට දලා දාලා තියෙනවා මේක අපිට කරන්න බෑ කියලා. කරන්න බෑ කියලා. එමුනේ භව්‍යයි කියවි එකයි කරන්න පුළුවන් මේක අපිට. කාටද කතා කරන්නාට සාසන්නන්ට. ඊළඟට යලි සිහිපත් කරනවා නම් මේ ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා කරන කරුණු අපාප සාකච්ඡා කරනවා මිසක් මේවට ඇහුම්කන් නොදෙන හැටි සාකච්ඡා කරන්න එපා. ධර්මානුකූල සොයා බැලීමක් කරන්න ඕන. ඉතින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේදී චෙහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ භික්කු මං ඒකේ ඒ නෙගටිව් පැත්ත අයින් කරලා දානවා. මුල් කේපේ කරන්න බෑ කියලා බුදුහාඳුරු කියනවා. කරන්න පුළුවන් කියන කියනවා. ඒ කරන්න පුළුවන් කියන දෙවෙනි කොටස තමයි අපි සාකච්ඡා කරන්නේ. චෙහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ භික්කු භබ්බු භික්ෂුවරුනි අපි මේ ධර්ම සාකච්ඡාදී කියන දේ තමයි සත්‍යාබෝධය සඳහා උනන්දු වෙන මනුෂ්‍ය වර්ගයානෙනි. මනුෂ්‍ය අපි මනුෂ්‍ය සත්‍යය. එතකොට මේ බබ්බෝ තත්‍ර තත්‍රීව එයා භව්‍ය කෙනෙක් වෙන මෙන්න මේ කරුණු හය තියෙනවා නම් එයා හපනෙක් වෙනවා. අපි ඒ වචනේ මේ පාවිච්චි කරන්නේ තේරුම් ගන්නට පමණයි. භව්‍ය කියන වචනේට හපනෙක් වෙනවා. බබ්බෝ තත්‍ර තත්‍රේව ඒ තැන්වලදී සක්ඛි බබ්බතම් පාපුනිතු තමන්ටම කරන්න පුළුවන් හැකියාව මෙන්න මතුවලාවා කියලා තමන්ටම අස්පනා අපිට මේක කරලා පෙන්නන්න පුළුවන්. ඒකට එනවා සක්ති පාපතම් පාපනිතුන් සති සති ආයතන. හැබැයි මට කරන්න පුළුවන් කියලා තවත් මානසිතවිල්ලක් ඇති කරගෙන නෙවෙයි සංකාර සති සති ආයතනේ ඒ අවශ්‍ය කරුණු ටික මතුවලා තියෙනවා තියෙනවා. එතකොට මම මේක වෙන්නේ මෙහෙමයි. අපිට ගමන් මාර්ගයක් තියෙනවා. ඔන්න මම යලි පොඩ්ඩක් වෙන පැත්තකට යන්නම්. ඒක අර පසුගිය සතියේ සාකච්ඡාට හොඳයි. අර පසුගිය සත්‍ය දේශනා අප මේ මේ ප්‍රචාරය වුණා සවන් සිසිලසෙන් බොහොම හොඳයි ටික පික් වන්දනීය කටුපුලින්ද අම්බුරංගෙන් ඒ නාම රූප ගැන කිව්වා. නාම රූප කියන කොටස දැන් දාන්න. අපි රූප නාම දාමුද? නාම රූප නෙමෙයි රූප නාම. ද රූප කොටස තියෙනවා ඊට පස්සේ නාම කොටස තියෙනවා. ඔය ඒක පොදුවේ පන සුෂ්ම ගන්න පන තියෙන ජීවිතේන්ද්‍රය පවත්වන හැමෝටම පරම සත්‍ය අවබෝධය කරගත්තු තුමන්ටත් ඒ මාර්ගයට වැටිච්ච සීක කියලා අපි පාලි වචනින් කියන ඇත්තක්ටත් අපි වගේ ඇත්තෝ එහෙම නැත්තම් අන්ධ බාල පුතු ජනයන්ටත් කල්යාණ පුතු ජනයන්ටත් කාටත් තියෙනවා ඔය වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර සහ රූපත්වය මනුෂ්‍යෙක් හැටියට අපිට තියෙන රූප කොටසක් ලැබිලා එක එක්කෙනාට එක එක විදිහට. එතකොට එතෙන්ති දිනු කරන්න පුළුවන් දේ තම මානසිකාර ක්‍රමය. මානසිකාරේ දිනු කරන්න පුළුවන්. ඒ මානසිකාරේ යෝනිසෝ කරන්න ඉගෙන ගන්නට සංඥාවල් උගන්වන බුදුහාර අපි මුලින් තම මේවා ඉගෙන ගන්න. ඔළුවට අලුත් අලුත් සංඥා දෙන්න ඕනේ. අනිච්ච සංඥා වෙනවා. අනිච්ච සංඥා, සුභ සංඥා වෙනවා. අසුභ සංඥා, සුඛ සංඥා වෙනවා. සඤ්ඤා අත්ත සඤ්ඤා වෙනුවට අනත්ත සඤ්ඤා. ඒ වගේ අපි ඒක මේ ක්‍රීමේට් කරන මේ වෙච්ච එක අපි ආපෝ හදනවා. ඒ එතකොට ඒක තමයි මේ සති සති ආයතනේ කියලා. ඒ අවශ්‍ය විශ්ස මානසිකාර තත්ත්වයන් දිනු කරගෙන හිටියාම අම්මෝ අපිට නම් බෑ කියන එක දැන් කියන්නේ. ඒ தත්ත්වයේ තියෙනවා නම් මේ භෞතික අපි භෞතික වෙනවා හැකි කම අපට එනවා. ඒක අනිත්‍ය කියන නිසා නෙමෙයි දැන් බුදුහාම කියන්නේ මෙන්න මේ හය තියෙනවා නම් මේ පහ ඊළඟට කියනවා මොනවද කියලා. තමන්ටම කවුරුත් කිය තේරෙනා මේ නාම රූප මෙන්න මේ විදිහට ගියාම මේ මෙහෙම මෙහෙම නම් මෙහෙම වෙනවා කියලා තමන්ට තේරෙනවා. කතමේ හිචයි බොහෝම අපි දන්න දෙයමයි තියෙන්නේ. ඉදවික්කවේ බික්කු ඉමේ හාන භාගිය ධම්මාති අතා භූතම් පජානාති. මෙන්න මේ කරුණු ටික ආවොත් එහෙම මේ ඇවතුම් පැවතුම් රටාව ආවොත් දෛනික දීපෙහෙමදී මෙන්න මේ දේට අහු වුණොත් මා හාන භාග්‍ය ඔය මං ඇතුළු වෙන කාරණා ටික මගේ මනසේ යන ඩිංග මේ වචනේ හොඳ නැතත් අපිට කියන්න පිරිහිච්ච පැත්ත ජාති කියලා හිතනවා. ඒ කියන්නේ අර මානසිකාරේ යෝනිසෝ වෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. දුක පැත්තට වැඩි වෙනවා. ඒකයි හාන කියලා කියන්නේ පිරිහෙන පැත්තට. හාන භාග්‍ය කිව්වේ ඒකයි. පරිහානියේ පැත්ත දේවල් කියලා එයා දන්නවා. මොකක් හරි එනකොට. ඉති ඉමේ ධම්මා තితి භාගිය ධම්මා. ති යතා භූතං පජානාති. මේ කරුණු ටික පරිහානියට වෙන්නේ නැහැ දිනුවට යන්නේ. ඒ තියෙන தත්ත්වේම තියෙනවා. එකම තැනම තියෙනවා. ඒකේ ස්ථාවරත්වයක් තියෙනවා. ගන්නත් අපි සීල භාවයේ මේ පිරිසිදු කමේ ස්ථාවර බවක් තියෙනවා. පංච සීලේ තියාගෙන ඉන්නේ නැත්නම් ඒක සීලේ තියාගන්නේ. ආජීවස්තමක සීලේ තියාගෙන ඉන්නේ නැත්නම් ඒක කඩන්නේ නැහැ ඒක තියාගෙන ඉන්නවා. දස සීලේ තියෙනවා නම් ශ්‍රාමණේර තියෙනවා නම් ශ්‍රාමණේරී සීල තියෙනවා නම් භික්ෂු සීල තියෙනවා ඒවත් තියාගෙන ඉන්නවා. ඒවත් පිරිහෙන පැත්තට යෙවෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය වෙන අර ඉන්ද්‍රිය සංවරයන් වගේ දේවල් ඇවිල්ලා දිනු වෙන්නේත් නැහැ. අන්න ඒ වගේ කාර්ය. ඒක තමයි තితి භාග්‍ය. ඉමේ ධම්ම මේ විශේෂ භාග්‍ය ධම්ම. මෙන්න මේවා විශේෂ පැත්තට මේක තියාගෙන හිටියොත් මට දියුණුවක් වෙනවා, ප්‍රොග්‍රෙස් එකක් තියෙනවා කියලා මට කියලා කියන්නත් බෑ. දැන් ඒව හැල්ලා ගිහිල්ලාම ආරයි දැන්. ඒකත් මානසිකාරයක් කියලා තේරෙන මේ හටි සති ආයතනෙ කිව්වේ ඒකයි. ඒ කාරණා තියෙනවා, අවශ්‍ය ධර්මතාව දියුණුවලා තියෙනවා. ඒ තියෙනකොට යාට තේරෙන මෙන්න මේවා විශේෂ භාග්‍යයි. ඉමේ නිබ්බේද භාග්‍යය තමයි. නිබ්බේද කියලා කියන්නේ විනිවිද දකින්න පුළුවන් කාරණා මතුවේ. නැත ඒ හැකියාව එනවා. මෙන්න මේ ටික බැලුවොත් එහෙම අනත්ත් සංඥා කියලා හිතන පාට අනිච්ච සංඥා, අනත්ත් සංඥා, සමහලයට අනිච්ච සංඥා තේරෙන්නේ දුක්ඛ සංඥා කියලා. ඒ තමන්ට මේක දැක්කහම අර පහ නාම රූප හෝ එහෙම නැත්නම් ඒ රූප සහ නාම තමන්ට අයිති නැති තත්වයේ දකින්න තරම් නිබ්බේද භාගිය වෙනවා. අපි හිතමු දැන් මේ මේ මාර්ගයේ පස්සේ කියන ඊලංකාරණ කියලා පස්වෙනි එක තමයි සක්කච්ඡකාරී හොත් කරන දේ හරියට කරන පිළිවෙලකට කරන හැම දෙයක්ම පිළිවෙලකට කරනවා. ඒ ඒ ගමන් මාර්ගයේ හැබැයි අපි අපි පුරුදු වෙච්ච හැටියට එක එක වෙනස්කම් තියෙනවා. ඒක පුරුද්ද, ඒක ඒසයි පුරුද්ද සකස් කර ගන්න පුළුවන්. සමහර ඒවා මේ නොගලපෙන අනවශ්‍ය හානි කර පුරුදු නම් නිබ්බේද භාගයේ පුරුදු තියෙනවා නේ, බයින් කර ගන්න පුළුවන්. හොඳ පැත්තට විශේෂ භාගයේ පුරුදු තියෙනවා නේ, ඒවා දිනු කර ගන්න පුළුවන්. සක්කච්ඡකාරී කියුව එක සකසා කරනවා. ඒකේ හරියට කර සප්පායකාරී කියලා කියන්නේ කරන්න ඕන දේ කොයිකද මට උදව් වෙන්නේ, කොයිකද මට වාසි වෙන්නේ, කොයිකද මට අවාසි වෙන්නේ කියලා ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳ තේරුම් ගන්න. ඒ ඒකට අපි පස්සෙමු. දැන් ඒ සප්පායකාරී කියන එක හත් පැරණි පොත්පත්වල සම්ප්‍රදායෙන් පරිණ මහතුරුණුත් අපිට කියලා දෙන හතක් තියෙනවා කියලා. ඒ භෝජන සප්පාය තියෙනවා, උතු සප්පාය තියෙනවා, ආවාස, ඒ වගේ ඒකට උදව් වෙන කාරණා තියෙනවා. මෙතෙන්දි සිහිපත් කරගනි දේ නම් දැන් මේ හැම කාරණයකදීම අප අප විශේෂ කෙනෙක් බවට පත් වෙන්න හදනවා නෙවෙයි. මේ විශේෂ භාවයට පත් වෙන්න හදනවා නෙවෙයි. අප අපේ හිත මෙහෙම කියලා අපිට තියෙනවා මේ විපස්සනා ඥාන අර ගුවන්තොටුපලෙන් යනකොට අපිට තියෙන ඇතුලෙන් යන්නට ඒ ආරක්ෂක යන්ත්‍රය ඒක ඇතුලෙන් යන්න ඕනේ. එතකොට මේ ගුවන් ඥානයේ තුලට ගෙනියන්න බැරි જાති තියෙනවා නම් යකඩ තියෙනවා නම් පියක් තියෙනවා නම් එහෙම නැත්නම් වක්තියර වර්ගයක් තියෙනවා නම් ක්‍රීම් වර්ගයක් තියෙනවා නම් සත්‍යයක් කරන ඒ වගේ දැන් මේ අනිච්ච දුක්ඛ අනාත්ම විපස්සනා ඥාන ඒ සිකියුරිටි මැෂින් එකෙන් ඒ ආරක්ෂිත යන්ත්‍රය අස්සෙන් යනකොට ශුන්‍යතා පැත්තට යනකොට ඒ මැෂින් එක හොඳනම් ඒ විපස්සනා ඥානෙ මත කරලා දෙනවා. ඒක අනිවාර්යෙන් එකපාරට අපි හිතමු දැන තියෙන තත්ත්වයට දැන තියෙන ශරීරය නාම රූප තියෙනවායි කියලා. අපි හිතමු උපාදින්න දෙයක් තියෙනවනේ. අම්මා තාත්තා නිසා, කම්ම ශක්තිය නිසා අපිට මේක ලැබිච්ච එකක් තියෙනවානේ. ඒක. එතකොට ඒක අපි හිත මේකට එකතු වෙලා තියෙන જાති ඉස්සුරු මොනවද? දැන් ඒක එන්ටෙන්ට සිම් වෙන මැෂින් තියෙනවා. අපි හිතමු අලුත් කණ්ණාඩි පුට්ටමක් තියෙනවා නම් මූණේ දාන ඒක හදලා තියෙන්නේ මෙටල් වලින් නම් ඒක සත්‍ය කරනවා. එතකොට මම ඒක ගන්නවා. පුරවපු දත් තියෙනවා නම් ඒවා ගලනවා. ඒ වගේම උකුලට හයි කරලා තියෙනවා නම් මොනවා හරි ඇන දාලා තියෙනවා ඒක කෑ ගහනවත් දැක්කේ. පේස් මේක වගේ එකක් තියෙනවනේ ඒකත් අලුත් දේ වගේ නන්නා ඒකත් සද්ද කරනවනේ ඒවත් අයින් කරනවා. අපි තු ශරීරයේට ඒ අම්මා තාත්තා දුන්නද ಜಾති නෙවෙයි කම්ම වලින් හටගත්තු ಜಾති නෙවෙයි පස්සෙ එකතු කරගත්තු ಜಾති දත් පුරවුවා දාගත්ත කන්න আদি කන්ටැක්ට් ලෙන්සස් ඒ වගේ ಜಾති ඔක්කොම අයින් කරනවා. දැන් එතකොට හුදු ඇට සැකිල්ල අර අර 32 කියලා තියෙන කේසාලෝම අනකා දන්ත ඒව තියෙනවා. ඒ වගේ නෑනේ අනිත් ಜಾති ඇක්සෙප්ට් කරපු මෙසල් ಜಾති නෑ. එතකොට ඊළඟට නියපොතු පාට කරපු උන සර්ද වෙනවා. ඒවත් පස්සේ කරන ಜಾති. ඊළඟට දාගත්ත පුතුමාල තියෙනවා නම් අත් බැනගත් අතුරුසු මැෂින් එකේ දැක් කරන්න. තවත් එහාට යනකොට ඒක සර්ද කරනවා මේ ස්ටාර් ඩස්ට් වලින් හැදිච්ච මේ පඨවි ආපෝ තේජෝ වායු වලින් හැදිච්ච මේ මහා භූත රූපය ඔන්න ඔයාටයි තියෙනවා කියලා කියනවා. ඔන්න උතර තමයි අවශ්‍ය සංඥා වෙන්නේ. අර මැෂින් එක යනකොට මේ මැෂින් එක සද්ද කරනවා. බීප් බීප් බීප් බීප් කියලා හරි මතක්. අයියේ සද්ද. තොරසිකුල පරීක්ෂා කරලා බලනවා. අන්ත සිකුරිටි කියන්නේ මෙතන විපස්සනා ඥාන කියලා බලනවා. ඒ මටම තේරෙනවා මගේ අත කූටු නියපොත්ත මට හිතේ නැහැ කොත්ය හිතේ නැහැ දත් ටික හිතේ නැහැ කොමයි හිතේ නැහැ කියලා තේරෙනවා. ඒක කොමයි කළා. එතකොට දැන් අපි දැනගත යුතු කරුණක් විස්තර කියන්නේ දැන් මේ බිලියන 7ක් 7මාරක් විතර මිනිස් ශරීරේ තියෙනවා. ওই මිනිස් ශරීර ඔක්කොම ග්‍රයින්ඩ් කරලා ගත්තොත් එහෙම එක සීනි කියුබ් එකට ඒ මැටීරියල් ටික ඒ පටවි කොටස් ටික ආපු කොටස් ටික දාන්න පුළුවන් කියලා ඉතුරු වෙන වායුත්‍යලම වායුව කියලා. නැත්නම් ස්පේස් එක කියන්නේ. ස්පේස් එක තමයි වැඩි වායුව ස්පේස් එක. සයින්ස් ඒ කියන්නේ මේ අවකාශාත්මක බව. අනන්ත අවකාශයක් ඕනෑ මේක තියෙනවා හොඳ දැනගන්න ඕන જાති. ඒතකොට ඒ ඒවා පවා සාරිපුත් මහ රහතන් වහන්සේ මැනවින්ම අපිට කියලා දෙනවා. අහත්පද උපමේ මේකේ තියෙන වතුර ටික මේ පොළවේ තියෙන වතුර බැලුවම මොනවත් නෙවෙයි කියලා. ඒ වගේ. දැන් අර මැෂින් එකකින් යනකොට ඊළඟට එකතු කරගත්ත සංඛාරවලට දැන් තාම නාම රූප තියෙනවා. දැන් නැහැ කියලා තමයි දැන් එකතු කරගත්ත සංඛාර තියෙනවා. දැනුම් සම්භාරයන් මතක සම්භාරයන් එක එක જાති මගේ කරගත්ත જાති මගේ කියලා ගත්ත જાති ඔක්කොම මගේ කියලා ගන්නවන යම අර මැෂින් එක සද්ද කරනවා. ගොඥානේ තකින්ද බෑටා පරතරට යන්න. ඊට පස්සේ සංඥා වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර පවා හුදු පටිච්ච සම්පන්න ක්‍රියාදාමයක් යන්නේ නැහැ යෑමක් තියෙනවා. කන්නේ නැහැ කෑමක් තියෙනවා. සියලු අරමුණු අතුරුදහන් වෙලා යනවා. අරමුණු දකින්න අතුරුදහන් වෙලා යනවා. තියෙන්නේ දැකීමක් පමණයි කියලා. අර ඔන්න අර බාහ්‍ය දාරුචිරේ මහා ප්‍රඥා සම්පන්න උත්තමයාට බුදුහරකේ තියෙන කියලා දුන්නදී මතක් වෙනවා. ඒ අවස්ථාවේදී දැන් අර මැෂින් එකෙන් ගිහිල්ලා අන්තිම සීක්‍රට් මැෂින් එකෙන් ගියාම චිත්ත පවා දේව සංඥා නා සංඥා අතර තත්ත්ව පොක්කගෙන ඒව පවා තමන්ට ඇතිනේ කියලා දැනගන්න. ඒ ටික එහෙම මතක තියාගත්තාම ඒ தත්ත්වයට යනකොට මේ නාම රූප සංතතිය තේරුම් ගන්නට යනකොට තමන්ට දැනෙද තමන් ඇසුරු කරන જાති තමන් කරන්න හදන જાති ඒ වහාන භාගියද නැත්තම් පරිහානි පැත්තට මේ වචන එච්චර හොඳනේ. මේ පරිහානි කියනකොට මේ සංස්කෘතිම පරිහානිය සීලමේ පරිහානියක් ගැන විතරක් නෙවෙයි කතා කරන්නේ දැන් අපි. සීලමේ පරිහානිය කියනකොට ආචාර සීලමේ දේවල් නැත්තම් මේ ආදි බ්‍රාහ්මචාරියක සීල ගැන නෙවෙයි කියන්නේ. ආපි සමාචාරික සීල තියෙන සමාහාරයක් කරන්න වෙනවා. ඒ වගේ ඥාන. ඊට පස්සේ තితి භාග්‍ය ධම්මයි. ඒ කියන්නේ තම මේක තියෙනවා නම් මේක තියාගෙන ඉන්න පුළුවන්. පිළිවෙන්නේ නැහැ. මුත් ඉතිහාට යන්නේ නැහැ. ඒ විදිහට විශේෂ භාග්‍ය නම් අපි ඒ ටික දැන් ඒකට මේ හයෙන් තියෙනවා නම් ආන භාග්‍ය ධම්ම දන්නව මොනවද කියලා? තితి භාග්‍ය විශේෂ භාග්‍ය වේද භාග්‍ය යන විනිවිද දකින්න. අර විනිවිද දකින්න එකට තමයි දැන් අපි ගියර් මැෂින් එකෙන් යන සිකියුරිටි මැෂින්. ආ කමකට. ඒක ලාම් එකක් දෙනවා එතකොට. ආ ඔක යාගෙන විගන්නේ පමනසිකාරය ගන්නෙපා. සයිනාව ගන්නෙපා. ඒක මගේ නෙමෙයි කත්තෙන් කියලා දානවා. කත්තර පස්සේ ගන්න ඕනේ ඉන්න දා ගන්න. මනසිකාරය පාවිච්චි කරන්න ඕනේ සාර පෙට්ටියක් දෙනවා නෙමෙයි. ඒ පිටිය දෙපම අර තමන්ගේ ළඟ තියෙන ජාති දාන්නේ ඒ විදිහ ධර්මම චතුරක් තියෙනවා ඒතර කොම්පියුටර් දිහා නම් ඒ වගේ දානවා වගේ ඒ ටික දාන එහාට ඒක පස්සේ ආය ගන්න ඒ අවශ්‍ය නිසා නමුත් දන්නවා මේක මගේ නෙවෙයි කියලා. එතකොට සක්කච්ඡකාරී කියන එක දාන සකසා කරන්න කියන ගන්නවා සප්පායකාරී අවශ්‍ය දේ මොනවද කියලා දැනගන්න ඕන මේකට මේ කොයි බේත ගත්තොත්ද හරියන්නේ සප්පාය වෙන්නේ. අපි ඊට පස්සේ කතා කරමු. මේ දසුත්තර කියලා සූත්‍රයක් තියෙන දීගනිකා එකේ මේ ඔය ආහන භාගයේ ධම්ම 10 දක්වායි කියන ඉඳලා එකක් තියෙනවා. ඊට පස්සේ දෙකේ කොටස් තියෙනවා. තුනේ කොටස්, හතරේ කොටස්, පහේ කොටස්, හයේ කොටස්, හතේ කොටස්, අටේ කොටස්, නවයේ කොටස්, 10 කොටස්. දසුත්තර කියවේ කියන්නේ එකකින් එකට වැඩි වෙන්න හත් කියනවා. අපි ඒවට පස්සේ මේවැත්තෝ මේකෙන සාකච්ඡා කරන්න අපිටත් අපි කැමති බලන්නට සම්මා සම්බුද්ධ සරණයි තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. සම්මා සම්බුද්ධ සරණයි. අද දවසේ සාකච්ඡාවට ගත සූත්‍රය මම හිතනවා ඉතාමත් වැදගත් කියලා. අපි විවිධ තැන්වල විවිධ විදිහට ධර්ම අවබෝධ කරගෙන ඉන්න පිටසකට ඉතින් මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මම අර පිළිවෙලක් සඳහන් කරා යහපැත්තේ මේ ඕඩ එකක් ප්‍රශ්න අහන ඒ දිරිගු මහත්මයාට පොඩි අපහසුතාවයක් තියෙනවා අනිත් අය කරුණාවෙන් එකතු වෙන්න සාකච්ඡාවට මම මැදින් එන ගතිය අඩු කරන්න අපිටත් පොඩි අපහසුකමක් තියෙනවා කතා කරන්න. ප්‍රීති මහත්මයාගෙන් පටන් අරගමු අපි ප්‍රශ්න සහ අදහස් සහ තමන්ගේ අවබෝධයන් හොඳයි. අපි අද කතා කළා ආහන භාගීය ධර්ම ගැන තితి භාග්‍ය විශේෂ භාග්‍ය සක්කච්ඡකාරී සහ සප්පයකාරී ඒ පිළිබඳව ඉතින් ඒ පිළිබඳව අපි අවධානය යොමු කරගෙනම සාකච්ඡා ගෙනියමු. මේ තමන්ගේ අත්දැකීම් තමන්ගේ ගැටලු තමන්ට මේ ගමන යනකොට ඇති වෙන ප්‍රශ්නයන් සම්බන්ධ කරගෙන තිරුවන් සරණයි. තිරුවන් සරණයි දලොත් මහත්මයාට සත්‍යදිතුමා ඉතාම පිසිතෙන ඉතාම වැදගත් කාරණා අදත් මතු කර දීම ගැන ඔබතුමා මේ කාරුණු හයක් ගැන සඳහන් කරා. ඒක ඒ සමගම අපට ඒ දේවල් කරන්න පුළුවන් කියන ඒ සිතුවිල්ල ඇති කරගෙන ඒ කාරුණු හය ක්‍රියාවට නගන්න පුළුවන් බවක් පෙන්නුම් කරා. මම හිතන්නේ මම ඇත්තටම මේ වගේ දේවල් ප්‍රගුණ කරනකොට ඒ කියන්නේ ප්‍රායෝගිකව ඒ දේවල් කළ යුත්තේ කොහොමද කියන එක ගැන මම හිතන්නේ අනිත් කල්‍යාණ මිත්‍රයන් ගෙනුත් පොඩ්ඩක් දැනගෙන සාකච්ඡාව ඉදිරියට ගියොත් හොඳයි කියන එක මට තේරෙනවා. ඒ කරුණු ප්‍රායෝගිකව අපි කොයි ආකාරයකට කළ යුත්තේ කියන එක තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම සාවධානයෙන් අහගෙන හිටියා. නමුත් මම මට මේ සාකච්ඡාවක් අහපුවාම එක එකපාරට මේක සියලු දේම අවබෝධය කරා යන්නේ. මමන්ට කීප සැරයක් අහන්න ඕන මේ කියන්නේ යම් කාරණා තේරුම් ගන්න. නමුත් මම මේ වෙලාවේදී ආගෙන ඉන්න වෙලාවේදී මම මෙතන කොතනද ඉන්නේ මේ කාරණා අනුව මට මගේ තියනවාද ඒකට පටහැනි දේවල් නැත්නම් විරුද්ධ දේවල් කියලා මම කල්පනා කරා. තවත් මේ ගැන අවබෝධය තාපම තමයි වැඩිපුර කල්පනා කරන් මේ කතා කරන්න පුළුවන් වෙන්නේ. සියලු දෙනාටම කෙරවා සර්ණයි. ගැඹුරු වැඩි වුණා කියලා වගේ ඉතින් මමත් ඇතුළුවයි කියන්නේ. ඉතින් මම හිතන්නේ අපිට සත්‍යමත් අවශ්‍යක් පැහැදිලි කරලා දෙයි කියලා. සාමාන්‍යයෙන් මම දේශනාවකට ඇතුළුම හුඟක් දෙනකොට මට ඉතින් එළියට ඇදලා ගන්න වචන කීපයක් වගේ දැනෙනවා. සත්‍යමත් අපිට කියුවා මේක කරන්නේ මේ තවත් එක්තරා විශේෂිත පුද්ගලයෙක් වෙන්න නෙමෙයි කියන එක. මම හිතන්නේ ඒ වචනේ ඔළුවට ගියා හරි තදින්ම. මොකද හුඟක් වෙලාවට අපිට හිතෙනවා මේක කොහොම හරි කරගන්න ඕන, මේ මටනේ කරගන්න තියෙන්නේ. මේක කොහොම හරි කරගන්න ඕන, මට අඩුම ගානේ මැරෙන්න ඉස්සලා සෝවාන්වත් වෙන්න ඕනේ. එහෙම නැත්තම් සකදාගාම වෙන්න ඕනේ. ඉතින් රහත් වෙන්නම උනත් සමහරක් ලාවට අපිට එහෙම හිතෙනවා. මොකද මේ මට කරගන්න දෙයක් නිසා මේක. සත්‍යජිතමනේ සමාවෙලා මොන හරි වරදක් තියෙනවා නම් තීරුම් කරලා දෙන්න එක වැරදි නම් මේ හිතන විදිය. එතකොට ඉතින් අපිට හිතෙන දේ තමයි මොකද මේ මොකරි තව මට කරගන්න දෙයක් රස්සාවක් සාගන්නවා ඉගෙන ගන්නවා තව ඉගෙනට කියනවා වගේ මේකත් අපි හිතන්නේ මේ වචන ටිකක් දාලා මේක තමයි කරගන්න ඕනේ කියලා. නමුත් එතුම අපිට තේරුම් කළ දුන්නා එක්ස්ට්‍රීමිසිමේ කතාව අරගෙන හැලෙන්න ඕනේ, කෑලි ගැලවි ගැලවි හැලෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම කියනකොට ඇත්තට මේ දිහාවට හොඳට හිත යොමු කරගෙන ඉන්නකොට කෑලි ගැලවිලා වැටෙන හැටි තේරුණා ටිකක්. මෙහෙම නේද වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ කෑලි ගැලවෙන්න තමයි තථාගතයන් වහන්සේ අපිට මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කළා තියෙන්නේ කියන එක තමයි වැටහුනේ. ඒ මොකද මේ සියලුම දේ දිහා බලන් ඉන්න පුළුවන් වෙන්නේ අපිට සිහිය තිබුණොත් විතරයි නිසා. සිහිය නැත්තම් අපිට මේ දේවල් තියෙනවද දන්නේ නැහැ, මේවා එකතු වෙනවද දන්නේ නැහැ, මේවා වැඩි දියුණු වෙනවා දන්නේ නැහැ. ඒ මොනවත් දැන් තේරෙන්නේ නැහැ අපිට. මොකද අපේ සාමාන්‍ය අපේ මනසේ විදියනේ දැන් යම් කිසි අරමුණක් හිතට ආවහම දැන් අපි හිතමු සෝවාන් වෙන්න ඕන කියන එක ආවා කියලා. එතකොට අපි සොයනවා ඒකට අදාළ කරුණු කොහොමද මේක වෙන්නේ එහෙම කියලා. නමුත් සත්‍යිතමා කියන්නේ මේක හැලි හැලි යන්න ඕන ගමනක් කියලා. ඒ මොකද තවත් අපි නිකන් සරල විදිහට හිතනවා නම් හිතනවා මේ මොකද්ද මේ කොළම මෙයාගේ මේ නමක් දාගෙන මෙහෙම මේ ඉන්නවා මේ ඇඟක් එක්ක කොණ්ඩෙත් එක්ක මේ දත් ටිකක් තියෙන මේ මොකද්ද මෙයා මේ කරන්නේ කවුද මේ කියලා තීරුම් ගන්න එක වගේ. එතකොට හැලි හැලි යනකොට ඉතින් අවසානයේ හිතලා සාමාන්‍යයෙන් මේක හරි විදිහට හැලි හැලි ගියොත් මොකද ඉතුරු වෙන්න බෑ. මොකද එහෙම ඉතුරු වුණත් අර තව විශේෂිත මමෙක් හදාගන්න කරන ප්‍රයත්නයක් වගේ වෙයි කියලා වගේ. එහෙම නම් ඇත්තටම දැන් හොඳටම හිතට තදින්ම වැදුනේ මේ දේවල් දකින්න සිහිය ඕනේ. ඊළඟට මොකටද සිහිය ඕනේ? මේ හිත මුලින්ම ඇත්තටම උන්වහන්සේ තථාගතයන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන විදිහට අපි දන්නවා කායනුපස්සනා, වේදනානුපස්සනා, වචන වශයෙන් චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා. ඉස්සලාම මේ අපි කය ගැන තේරුම් ගත්තට පස්සේ මේ වින්දනයන් කියන්නේ මොනවද, මේ අපිට දැනෙන්නේ මොනවද, මේ දැනෙන දේවල් අපි බදා ගන්න හැටි අපි දැකලා තියනවාද? මේවා අපි හලනවා වෙනුවට මේ දේවල් මේ විඳිනකොට බදා ගන්න හැටි. විඳි යම් කිසි විඳනයක් ඇති වෙනකොට විඳීමක් සැපක් ඇති වෙනකොට ඒක බදා ගන්න හදන හැටි, ඒක තව තව තියා ගන්න හදන හැටි, මේ අනිත් අයට කියන්න තියෙනවම නාව ඒ දේවල් අපි දැකලා තියනවාද කියන එක තමයි හිතට ආවේ. ඉතින් බොහෝම හිතට තදටම මේ උනේ මේ හිතට එන දේවල් දිහා බලන් ඉඳලා තේරුම් අරගෙන තියනවාද මෙන්න මේ ආපු දේ නම් මේක තියාගත්තට කමක් නැහැ, මේකෙන් මගේ මේ විශේෂ බව නැති වෙලා යයි, මේක මම පුරුදු කරොත් මේ දැන් ආපු එක නම් මේ විශේෂිත බව වැඩි කරන එකක් මගේ හිතට දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ ආදී වශයෙන් අර එතුමා කියනකොට හිතට ආවේ අතර මේ චිත්තානුපස්සනාව කියන එක තදේටම හිතුණා. දැන් මේම බලාගෙන ඉන්නකොට නේද මේ දේවල් පේන්නේ? එහෙම නැත්තම් සාමාන්‍ය විදිහට වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් අපි හැම වෙලාවෙම කරන්නේ මේ එකතු කර ගැනීමක්, මේ මම කියන මේ බෝලේ පුම්බා ගැනීමක් නේද කියන එක තමයි හිතට ආවේ. ඉතින් එතුමාර කියපිටට හැරි හැලි යන්න ඕනේ කියලා මේ විදිහට බලන් ඉන්නකොට ඇත්තටම මේ බැලුම ඉබේම පුළන් ගිහිල්ලා කිසිම වැඩක් නැති තීරුමක් නැති දෙයක් බවට පත් වෙලා යා යුතු තත්ත්වයක් ඇති විය යුතුයි කියන අදහස තමයි හිතට ආවේ. සතියෙතුමනි ඔබතුමාගෙන් පෙරදිනම් මනෝධාරිතයක් වැරදි විදිහට හිතනවා නම් ඒ ගැන තේරුම් කරලා දෙන්න කියලා බොහෝම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. තෙරුවන් සරණයි හැම දෙනාට. තෙරුවන් සරණයි. හොඳයි, දැන් වෙනත් කල්‍යාණ මිත්‍රින් හැමෝටම පොදු යොමු වෙනවා. දැන් මේ චිත්‍ර මහත්මියත් කාරණා ඉදපත් කරා. ඒ කාරණුත් මතු කරගෙන සාකච්ඡාවට එකතු වෙන්න කැමති කල්‍යාණ මිත්‍රයෙකුට අවස්ථාවක් තියෙනවා එකතු වෙන්න. මම නම කිව්වේ නැහැ, කීප දෙනෙක් ගිහිතා මතා. එයා කාර්බෝල්ට් දන්න තියෙන හසංග මහත්මයා, පදුසේ මහත්මයනි අය අදහස් තියෙනවා නම් එකතු වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. තෙරුවන් සරණයි. මට නැවතත් අවස්ථාවක් දුන්නාට මටත් ඇත්තටම කියන්නේ ඇත්තටම මම දැන් කොහොම හරි මගේ නම් දැන් තියෙන්නේ මම දැන් ඇත්තටම දැන් අද සත්‍ය දිට්ඨිය කියනකොට තමයි මට වැටහුනේ මේ මේ වුණත් මම ඇත්තටම මම මේකට යනවා මම දැන් වෙනස් වෙලා කියලා වුණත් මම විශේෂ පුද්ගලයෙක් විදියට පෙන්නන්න පොඩි එක එක අර දැන් තමයි ඇත්තටම අද බොහොම දරුණුවට මට තේරුණා. ඉතින් ඇත්තටම මට ඇත්තටම බොහොම අවංකව කියනවා මම මේ කෙනෙක් කැපිලා පෙනෙන්න ඉස්සර වෙන වෙන දේවල් වලින් කරනවා වගේ එතනදී දැන් මට තේරුණා මේකත් ලොකු මාන්නයක්. ඒ කියන්නේ තාමත් වෙන වෙන පැති වලින් ඒ අපේ තියෙන ඒ තියෙන අනුශේ වශයෙන් ඒ වගේ තියෙන පොඩි පොඩි ඒවා මේ දැන් මගේ චරිතය ගැන වුණත් මම ගොඩාක් පැහැදිලිව කියලා තියෙනවා. ඉතින් දැන් සමහර දේවල් මම හැම වෙලේම ට්‍රයි කරනවා මම කියන මනුස්සයව උලුප්පලා ගන්න. ඉතින් මෙතනම තමයි තියෙන ප්‍රශ්නේ කියන එක මට තේරලා තියෙනවා. ඉතින් නමුත් මේ කොච්චර දැන් අද ධම්පාසලට මම යනවා සාමාන්‍ය මගේ පුතා යන නිසා මමත් දැන් බැලුවා චිත්‍ර මාත්‍ය කිව්වා විනාඩි දෙකක් අද කොහොමද ලස්සන්ට ඒක තව තියෙන උනා මෙහෙම මේ විනාඩි දෙකක් භාවනා කරන්න කියලා ළමයින්ට ඊට පස්සේ කෙනෙක් ඇහුවා. ඇත්තටම අපේ මේ හිත ගමන් කරන විදිය ගැන කල්පනාවෙන් බලන එක දැන් අපි ඔය මේ ගොඩක් වෙලාවට අර වචන වලට එහෙම අහු වෙලා තියෙන විදිය ගොඩක් වෙලාවට මේ දැන් මේ සත්‍යමාත සම්බන්ධ වෙනකොට හොඳට තේරෙනවා. මොකද මම ඇත්තටම ගොඩක් වචන එහෙම ගොඩක් දුරට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඇත්තට මේ අවශ්‍යයි මේකේ ගමන යන්න. ඉතින් මේක කිඳිකටම පවත්වගෙන යන එකත් අර මේ හරි අමාරුයි. නැත්තම් මේ මොකද හැම වෙලේම අනිත් පැත්තටම තමයි නැඹරුව. ඉතින් නැඹරුව තියෙන්නේ හොඳ පැත්තට යන්න නෙමෙයි අර පැත්තකට යවෙන්න. ඉතින් මේ කොහොම කොමාරි අපි මම හැමදාමත් කියන්නේ ඒකයි. එතන ඉන්න කල්යාණ මිත්‍රයන්ගෙන් නම් ලොකු මේකක් ලැබෙනවා. ඒක ඒක නම් ඇත්තටම පිටුවහල ඒකට ඇත්තටම දරුවත් මහත්තයාට බොහෝම පිංසිත වෙන්න ඕනේ. මේ අපි අපිව මේ හරි මාර්ගයට ඉදලා ගන්න කරන උත්සාහය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි රොෂාන් මහත්මයා. ශාන්ති මහත්මිය නවසිරන්තෙන් සමා වෙන්න මේ ඔබතුමිය ගන්න මට අමතුකුණා. මේ දැන් තම ගත්තේ සාකච්ඡාවට අපි සම්බන්ධව මෙතන ඉඳන් සමා වෙන්න. හොඳයි. සත්‍යීතුමානි අද දවසේදී සාකච්ඡාවේ දැන් කල්‍යාණ මිත්‍රගේ ඒගේ අදහස් දක්වා සමහර බොහෝ අය තාමත් තේරුම් ගන්න ඕන බව අපිට පැවැත්වුවා. මමත් යමක් ප්‍රශ්නයක් අදහසක් ඉදපත් කළම සත්‍යීතුමානි යොමු වෙනනම් සත්‍යීතුමානි මාත් මේ අතොසම ඔබතුමා මෙන් හොයි මේ සාකච්ඡා මේක තෝරගත්තේ කියලා හේතුව ඒ වචන වල අර්ථය දන්නේ නැතකමක් තිබුණ එකක්. ඒ වගේම දැන් හුදුම පැහැදිලි කරලා දෙනකොට හිතනවා මේ කොච්චර ගැළපෙනවද කියලා. මොකද දැන් අපි මේ දේශනාව සාකච්ඡාවක් මට්ටමින් ඔබට ගිහිල්ලා තමන්ට ආදේශ කරගෙන අපි කතා කරන්න උත්සාහ කරනවා. දැන් මම දැන් මේක උනන්දුවක් උමනාවක් තියෙනවානේ මේ කාර්යය කරන්න. මේ කියන්නේ මේ සත්‍ය අවබෝධ කරගන්න, එහෙම නැත්නම් ධර්මයේ තේරුම් ගන්න. ඉතින් ඒ කෙසේ වුණත් අර මේ තමන් මේක ආදේශ කරගෙන තමන් ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරනකොට පෙනෙනවා අර යට මහා වේගෙන් ගලා යන සාගරයක් වගේ, රළ පහරක් වගේ එකක් තියෙනවා මේ අනිත් පැත්තට ඇදගෙන යන රළ පහරක් වගේ එකක් අනිත් පැත්තට ඇදගෙන එකක් තියෙනවා. ඒ මත තමයි මේ දැන් මේ අර මේ ඉගෙන ගන්න ධර්මයේ කටයුතු කරගෙන යන්න උත්සාහ කරන්නේ. නමුත් අර පැත්තට ඇදෙන ගතිය දිනා ඇදලා යනකොට එහෙම නැත්නම් එතකොට තමයි පේන්නේ යම යනව නේද කියලා. ඒක පේන අවස්ථාවේදී යම් අවස්ථාවල වෙනස් වෙනවා. තමල් යන පටන් ගන්නකොට පේනවා, තමල් ටිකක් ගියන් පස්සේ පේනවා, අහුවෙනවා, එහෙම තියෙනවා. එතකොට මේ ඇයි මෙහෙම වෙන්නේ කියනකොට තමයි මම මතක් වෙන්නේ හිතෙන්නේ මේ කොච්චර ධර්මයේ දැනගත්තත් ඇහුවත් කතා කරත් සාකච්ඡා කරත් ධර්මයේ කියලා දෙන කෙනෙක් වුණත් මම කියන්නේ ළමයින්ට අපි කියලා දෙනවනේ ඒ කෙසේ වුණත් මේක කියන්න තියෙන ධර්මයක් හරි කතා කරන්න තියෙන ධර්මයක් හරි සාකච්ඡා කර ඉන්න ධර්මයක්කට නෙමෙයි මේක තමන් විසින් පුරුදු පුහුණු කළ යුතු දෙයක් තියෙනවා මෙතන. ඒ පුරුදු පුහුණු කිරීම තුලින්ම මේ අර රළ පහර වගේ නිපැත්තට යන ඒකත් සමග මේ ඒකට විරුද්ධව කටයුතු කරන්න හැකියාවක් ඇති වෙයි කියලා. ඉතින් ඒක තමයි කළ යුතු වන්නේ කියලා හිතෙනවා දැන්. ඉතින් ඒක එතකොට තමයි අර මේ එතකොට හිතන සත්‍යත්වානි මේ අපි අද ඇත්තසෙන් ටිකක් වැඩිපුර අවධානය යොමු කරගත්තොත් මේ ආන භාග්‍යය සහ විශේෂ භාග්‍යය කියන කොටසටවත් අඩු ගන්න. නැත්නම් ඒ වගේම මට හිතුණා මේ කියනකොට මේ කිසියම් ඕඩ එකක් මෙතෙන් තියනවා නේද කියන එක. ආන භාග්‍යය ඒ තත්ත්වයේ ඉන්න පුද්ගල අපි එහෙනම් ඒකෙන් සාකච්ඡා කර මං හිතුවා ඒක එන්න වෙනවා කියලා. ඊට පස්සේ අපිට පුළුවන් සාකච්ඡා කරන්න. එහෙමයි සත්‍යත්වානි. ඔව් එහෙනම් තේරුම් ගන්නට ඕන දෙ මේකයි. තමන් අභව්‍ය කරගන්න හොඳ නැහැ. මේ පාලි දන්නේ නැහැ, මේ කරුණුකම් දන්නේ නැහැ, සාකච්ඡා කරන්නේ නැහැ, එහෙම එකක් නැහැ. අපි අපේ නිරුවත් මනස සම්පූර්ණ දකින්න ඕන. සිංහල නෙවෙයි, බෞද්ධ නෙවෙයි, ස්ත්‍රී නෙවෙයි, පුරුෂ නෙවෙයි, භික්ෂු නෙවෙයි, නොභික්ෂු නෙවෙයි, ඒ වගේ ජාති ඔක්කොම අයින් කරලා හුදු ආරි ශ්‍රාවකෙක් හැටියට මේ පෘථුවියට පහළ වෙච්ච මිනිස්සෙක් හැටියට පමණක් හොයලා බලනවා. ඒක බුදුහාමුදුරු ඒක තමයි යන්තම් අප සිහිපත් කරගත්තේ නාම රූප සම්පතිය කියලා. ඒ වචන වලට භාවිත එපා. නාම රූප කියන්නේ මෙන් ෆෝම් කියන්නේ ඒ දෙකත් මෙතියේ මනසේ මේක ගෙනියන්නේ මේ දෙක තුනේ නේ කොමුදාත් මේ ශරීරය සංඥා සහිත මනස සහිත මේ ශරීරය තුල නිරෝධයක් තියෙනවා කියලා. ඒකයි තේරුම් ගන්න ඕනේ මේක භව්‍ය කෙනෙක් කියලා අපිට ඒ කරුණු තියෙනවා නම් අපි භව්‍යයි වෙනවා කියලා. හොඳයි. අපි දැන් දසුත්තර සූත්‍රයට අනුව බුදුහාමුදුරුවෝ දේශනා කරන ජාති මේ බොහොම සරල ජාති. ඒකෙහිඳ ඒ සරල විදිහටම අපි අරගෙන නමුත් තමන්ට ගාව ගන්න පුළුවන් මේක තියෙනව නේද මගේ කියලා. හැබැයි නිග්‍රහ කරන්නේ දැනට. කන්ඩම් කරන්නේ මට රාගය තියෙනවානේ. කාටද රාගය නැත්තේ? අනාගාමී මිතුර හැමෝටම රාගය. ඒක නිසා ඒකේ සීල වැට ගහලා ඒක රැකගෙන ඉන්න එච්චරයි. කතමෝ ධම්මෝ කතමෝ ඒකෝ ධම්මෝ හාන භාග්‍ය මේ පරිහානිය පැත්තේ අවාසිදායක පැත්තේ අඳුරු පැත්තට යන දේ මොකක්ද? අයෝනිසෝ මනසිකා අයං ඒකෝ ධම්මෝ හාන භාග්‍ය. දැන් අපි යෝනිසෝ මනසිකාරේ අයෝනිසෝ මනසිකාරේ කියලා දන්න යෝනිසෝ මනසිකාරේ කියලා කියන්නේ කොතැනද ඒක වෙන්නේ කියලා. ඒක දැන කොහොමද මේක වෙන්නේ කියලා දැනගන්නේ? ඇයි මට ද්වේෂය ආවේ? ඒ ද්වේෂයෙන් පටිගෙන මිත්‍යායෝනිසෝව මනසිකාර කරනවා. අන්න ඒ වගේ જાති තමයි සිහිපත් වෙනවා. එතකොට අපි මේ වචන ඉගෙනගෙන තියෙනවා යෝනිසෝ මනසිකාය අයෝනිසෝ මනසිකාර. අර නාම වල තියෙන්නේ. එතකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒ මානසිකාර යෝනිසෝ පාවිච්චි කරනවා. කතමෝ ධම්මෝ විශේෂ භාග්‍යෝ මොකද්ද? එක ධර්මයෙන් විශේෂ පැත්තට යන යෝනිසෝ මානසිකාර. ඒ බුදුහාමරගේ වචනේ මේක තමයි මුල්ම විදිය. දෙවෙනි එක මම ඒතර මේ අපිට පදනමක් හදාගන්න මේ කියන්නේ හාන භාගිය දෙකක් තියෙනවා. දැන් එකේ කරුණ කිව දෙකේ ගම් දෝ චසතා පාප මිත්‍ත ඉන්න මිතුරන් තමන්ට අවාසිදායක අර අසප්පාය කියලා ඊළඟට කියන්න හදන ඒ වගේ තමන්ට සප්පාය වෙන දේවල් නෙවෙයි කතා කරන්නේ. කාර්යාලයේදී වුණත් විශ්වවිද්‍යාලයේදී වුණත් ශිෂ්‍යත්වයක ඉන්නකොට හරි නැත්නම් ගෙදර ඉන්න රාජ ටෙලිෆෝන් එක හරි එහෙම නැත්නම් Facebook එක හරි ඒ තමම් ඊමේල් හරි නැත්නම් වෙබ්සයිට් හරි ඔක්කොම જાති ඒවා ඒ තමන් දැනගන්න ඕන. මේකෙදි ගියාම මම පාප මිත්‍ර නේද මට වැඩිපුර ඉන්නේ කියන එක තමන්ට තේරෙනවා. ඊළඟට උන් හොඳ එකක් තියෙන අපිට අමතකේන මේ අපිට කියන්නේ කතා කරන එක නේද මේ ධර්ම සාකච්ඡාවේදී අපි ඉන්විටේෂන් පමනයි කතා කරන්නත් ඒ මාර්ගයට යන්න උත්සාහ ගන්නවා. අපි ෆෙලෝ ට්‍රැවලර්ස් හැටියට එකම මාර්ගය තම වන්දනානාදී ආන භාගයේ දෙවෙනි ඒ දෙකක් කරුණු දෙකේ එකක් තමයි. ඒතොර පාප මිත්‍තතා දෝචසතා. දෝචසතා කියන්නේ අපි කියන්නේ කියන දේ අහන්නේ නැහැ කියලා. ඒ වගේ වචනයක් හෙළපසින් ඔය පුංචි දූපති පාවිච්චි කළාට දෝචසතා කියලා කියන්නේ ඒ කියලා දෙන්න අමාරු ගතියක් වෙනවා. ඒ අර මම බැලුම් බෝලේ ලොකු වැඩි. ඒතකොට වතුර බින්දුවට අහක යනවා කියන දේල අහක යනවා. ඒ කියර මම කියන එකන මේ කතා කරන එක ඇතුළු හොඳේ. ඒ මම පාලි දන්නවා මම සූත්‍ර දන්නවා මෙයා මේ ඩිංග සූත්‍රයක් දැනගෙන මට කියන් දෙනවා නැත්තම් එයා භාවනා කරන්නේ නැහැ මේ වැඩිපුර කරන්න මේකයි කියලා මම හදා ගන්නවා. අර මම විවෘත නැහැ මේක ගන්නට. ඉනිහනම් කලින් ඉඳන් අපි කියන්නේ අපිට අපේ ආත්ම නිවේදනය කරන්න පුළුවන් සැබෑ කල්යාණ මිත්‍රෙක් හොයාගන්න එයා අපව ජජ් කරන්න ඊට පස්සේ. එයා කැඩපතක් විතරයි. දැන් කැඩපත අපිට කියන්නේ නැහැ නේ. ඔහේ හරිනේ ඔයිට මේකප් නැතුව ඒ කොයිගේ පොඩි සුදු පාට වල තියෙන උතන දැන් ඩයිට් කරගන්න නැත්නම් පාට කරගන්න මෙන්න මෙතන පිම්පල් එක කැඩපත ඒක යන ඊළඟ දවසෙත් ඒ තියෙන විදිහෙන් පේන්නේ නැච්චරයි. කැඩපත ඊළඟ ඊමේල් එකට ගිහිල්ලා නැත්නම් කියන්නේ මේ මෙයාගේ මෙහෙමයි කියලා. එහෙම කතා නැහැ වගේ හොඳ මිත්‍රෙක් හොයාගන්න ඕනේ අපව ජජ් කරන්න. අපේ රාග දෝෂ මෝහ වලට කියනවා මෙන්න මේක දුක් පැත්තේ දෙයක්. සමහර desires තියන දුක වැඩි වෙනවා. සමහර desires තියන දුක අඩු වෙනවා. අපිට ආදරෙන් කියන කෙනෙක් හොයා ගන්න ඕන මිත්‍රෙක් හරි මිත්‍රියක් හරි. එතකොට අර ඒ දෝෂසතා කියලා කියන්නේ කියලා දෙන්න අමාරුයි සමහරට අපිට. අපි අහන් කියන දේ අහන්න නැති ගතියක් තියෙනවා. ඒ එතන තියෙන්නේ මම ලෑස්ති නැහැ කියන එක. මම සූදානම් නැහැ කියන එක. ඒ නිසා තමයි දැන් මෙතන අපි පුජ්‍යල භාවය අයින් කළා අපි තථාගතයන් වහන්සේ අපිට වඳිනවානේ අපි ෆිල්ම් එකක් ගෙදර තියාන දැන් මල් තියලා තියෙනවා පහන් තියලා තියෙනවා එතන ලස්සනට හදලා තියෙනවා ලයිට් පත්තු කරලා තියෙනවා එතන වෙන જાති තියන්නේ නැහැ ඒ විදිහට එතන වෙනම තියෙනවා. ඒ සිද්ධාර්ථ ගෞතමයන් මහා උත්සාහයකින් ආයේ මේ පෘථිවිය හරහා ඇවිද යන්නේ නැහැ ඒ වගේ කෙනෙක් ළඟක තියෙනවා. ඒක තේරෙනවද? සිද්ධාර්ථ වෙන කෙනෙක් ආයෙන්නේ නැහැ. ඒ අසිරිමත් හැකියාව සහිත කාරුණික හදවතක් ආය පහළ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ ඇත්ත කියපු දේ නේද කියලා ඒ සිද්ධාර්ථයක යාළු වෙනවා. නම් බුද්ධත්වයේ ඕනේ නැහැ. අපි හිතමු කපිල වස්ත්‍රයේ අර කන්තකස්සය පිටේ කාරුණික වේ යන යසෝදරාට තාම ආදරෙන් හිටියේ මුංචම්මට ආදරෙන් හිටියේ ඒ වගේ ඒත් කියලා බලනවා. මොකද මට සමානනේ එයාත් අස්සාව පිට යනවා එයාත් කඩුවක් තියෙනවා එයා නාලල් පටක් දාන සලු ඇඳලා තියෙනවා හොඳ හැන්සම් ශරීරයක් තිබුණා බොහොම ප්‍රතාපවත් දේහක් තිබුණා ඒ ඔක්කොම අපි දන්නවා කියන හැටියට චක්කවරංගිත රත්න සුපාදු කියන එකේ ඒ ටික හරි ගත්තම අපිට තේරෙනවා අපි ටිකක් යාළු වෙනවා ගෞරවාන්විත යාළු වෙන සිද්ධාර්ථ ඒ සිත් අපි හිතමු සිද්ධාර්ථ උයනක ඉන්නවා ලුම්බිනි පැත්තේ හරි කපිල වස්ත්‍රය හරි ඒතර සිදුවත් ළඟට මාත් යන්ත අවසර ඉල්ලලා හරි මෙතිවරි යන්ත දෙන කරන්නේ මේ සීක්‍රට් සර්විස් වගේ ඉන්නවනේ ඇත්තන්ට ඉතින් කොහොමද මං අවසරගෙන බලයක් එයාගේ ඇත්තක දිහා බලපුවම මට තේරෙන මොකක් හරි විශේෂයක් තියෙනවා කියලා. ඒ නිසා ඔය අර මේ සම්බුද්ධත්වයට පත් වෙච්ච ඔය පිළිම වහන්සේ විසින් ඉදිරිපත් කරන එකකට කාලේ අර කපිල වස්ත්‍රියේ කන්තකාශ්‍යය අය පිටේ යන්නේ කාලුදායගේ චන්නගේ චන්නකින් ඩ්‍රයිවර්නේ නැත් කාලුදාය වගේ ඇත්තන්ගේ මිත්‍රා වගේ යාළුවල බලන්න. ඒකල යාකින් අදහස් කියනවා. ඒකට යා ඒ මිත්‍රත්වය ආවහම මම විවෘත වෙනවා මේ සූත්‍රවලට. සිද්ධාත් හම් වෙන්න අපි සිද්ධාත් අතර අපි හම්න්නේ ජානවාහන්සේ. එතකොට බුදුහාම කියන දෝචසතාව විභාන භාගයයි. හරි අමාරුයි කියන්නේ. හරිම අමාරුයි කියන්නේ. ඒක නැත්තම් මේක යන්නේ නැත්තේ ඒකනේ ඔළුවට. ඒකෙ හින්දා ඒ ආදරණීය මිතුරෙක් මිතුරියක් හොයාගෙන එයා එහාමක එයා ලයිෆ් කම්පැනියන් කරගන්න ස්පිරිචුවල් ලයිෆ් එකේ. එතකොට හරියම තුරහාන භාගයේ කිවි දෝචස්සතා පාප මිත්‍ර. ඒක පුංචි දෙයක් නෙවෙයි. ඒ පාප මිත්‍රතාව ඊළඟට සෝචස්සතා. සුවච කියලා කියන්නේ කියන්ට දීසි. ඒව තම විශේෂ භාගය. ඔය සමහර දේශනාවට අහුම් කන්දේ නිදි හිත එකක් හරි අහන්න බලන්න. ඔක්කොම අහන්න බෑ. සමහර ඒවා තියෙනවා ඒ කියන දේවල් සමහර භික්ෂුන් වහන්සේලා ඔක්කොම නෙවෙයි, සමහර දේවල් තියෙනවා ඒවා මේ නෝට්බුක් එකෙන් අරන් කියන જાති නෙවෙයි කියලා තේරෙනවා. ඒවා නිසා වැටහුම් කන් දෙනවා. පොතෙන් අරගෙන ඔල්ලුවෙන් අරගෙන මේ පෝස්ට්ඉට් නෝට් එකෙන් අරගෙන කියන જાති නෙවෙයි. ඒවට අහුම් කන් දුන්නා. ඒතර සෝචස්සත, කල්යාණ මිත්‍රත. මේ දෙක තමයි විශේෂ භාගය. මේ දෙවෙනි කොටස. තුන්වෙනි එකේ බුදුන් තුනක් කියනවා. අපි අහලම තියෙන જાති. තීන අකුසල මූලයි. ලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. මේවා තමයි හාන භාගය. ඉතින් ඒක නම් දැන් ඔය කතා කරන ඔය දැන් වෙන සල පහරකට කරන්ට් එකට අහුවෙලා යනවා කියේ. වෙන කල වේගයකට ඒවා තමයි ඔය. කාටද ඒ කතා කරපු ඇත්තට විතරනේ තියෙන්නේ. ඔක්කොටම මේ කතා කරන්නාට අසන්නාට තියෙන අපි පොදුවේම ගිල්ල ඉන්නේ ඔකේ තුල. හැබැයි අපිට මේක තේරෙන බව ලොකු දෙයක්. අර කැඩපතින් බලනකොට තේරෙනවා. අර සිකියුරිටි ඒ මැෂින් එකෙන් යනකොට, අර එක්ස්රේ මැෂින් එකෙන් යනකොට ඒක දැන් අපිට තේන බීප් බීප් කියනවා කියලා. මගේ නැති දෙයක් මොන්න මං අරන් යනවා කියලා. මං හදාගත්ත දෙයක් සංඛාර දුක්ඛ තමයි වැඩිපුර තියෙන්නේ. එතකොට ඒ දැනෙන දේම ඇති. ඒ දැනෙන දේම ඇති. අපි ඉතින් හොරෙන් අරන් යන්න හදනවා දැන් එක එකන රත්තරන් කියලා අරන් යන්න හදන්නේ. ඒ වගේ නැත්තම් මද්‍රව්‍ය එහෙම පැකට් පිටි තියාගෙන අරන් යනවා කියලා කියන්නේ බඩ ඇතුළට දාගෙන. ඒ වගේ. ඒ මාරත් උදව් කරනවා සමහරට. ඒ වගේ අපිට කස්ටම් එකේ ගෙනියන්න උදව් කරන තැන් තියෙනවා කි උදව් කරන සමහරට වෙන තැනකින් ගෙනියන්න. තේන ඒවා තමයි පාප මිත්‍රතාවේ. එනිසා අභංකවන් අර මම මේ වචනේ පාච් කරා නිර්වත් මාව හමුෙන්නට ඕන. එච්චරයි තියෙන්නේ. සැබෑල් මාව හමුෙන්න. ඒත් අකුසල මූල තියෙනවා ඒවා පරිහානි පැත්ත. අපිව දන්නා ලෝභ දෝෂ මොනවාද කියලා දන්න පොරි කාරණෙන් දන්න අවුරුදු දෙකේ තුනේ ඉඳලා දන්න වචනයි අහලා දන්න දහම් පාසලේ හැමත තාම තියෙනවා. හැබැයි ඒව දැන් නුග මුල් වගේ මුල විතරනේ දතු වලිනුත් මුල් බැලලා පොළව අල්ලගෙන ඉන්නේ ආපුවක් වල. ඊළඟට හතර කතමේ චත්තාරෝ ධම්මා හාන භාගි. ඔන්න අපි ඒව ගැඹුරු දෙයක් ආයේ ඒකට ගැඹුරු කියන්නේ තියෙන දෙයම වෙන වචනවලින්. කාම යෝග අපිට යෝග කියලා කියන්නේ අපි අර යෝග එක කියලා ගමු දැන් අදට හොඳද? මේ අර වියගහක් වගේ එකක් තියෙන ඒක ඒ වියගහ වගේ තමයි මම ලනුවත් දාලා මා බැඳලා ඉන්නවා ඒකට. ඊළඟ අනිත් පැත්තේ බැඳලා තියෙනවා මං කැමති જાති. සින්දු චිත්‍රපට ඊට පස්සේ ඒව නිග්‍රහ කරන්න එපා දැනට. ඒවට නිග්‍රහ කරන්න එපා. නමුත් බැඳිලා ඉන්න විදිහ බලා ගන්න. අත්හරින්න පුළුවන් ගජ්ජාත් තියෙන හැබැයි එතකොට ඒ සමාජ ක්‍රමයට අනුවින්ට පුළුවන් හරි ඉඳලා අනිත් ඒවා අයින් කරලා දාන්න පුළුවන්. ඒවා අයින් කරන අර කිවි අර මේ දූවිලි අයින් කරන කුරුල්ලෙක් වගේ අයින් කරන ඕන જાති තියෙනවා. තටු ගහලා කුරුල්ල දූවිලි අයින් කරනවා කියලා බුදුහාමරේ ඒ විදිහට අයින් කරන්න පුළුවන් જાති තියෙනවා. ඊළඟට භවයෝ වැඳ බෙන්ට ඕනකම. අපි මෙතන භව කියලා කියන්නේ ඉන්න ඕනකම. හරි දැන් කිව්වේ මට ඕන එක්තරා විශේෂ පුජ්‍යලයේ විශේෂ උත්තමයේ කැටිට අනිත් අයගේ ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙලා ඒ සංස්කෘතිය තුළ එහෙම කරන හින්දා ඒක වෙන්නේ. ඉතින් එහෙම උත්තමයේ උත්තම ආවියක් වගේ වෙන්න දිලිසෙන්ට හරියට අහස් වෙදිල්ලක් වගේ පත් වෙන්න ඕනකමක් තියෙනවා අපිට. බෝල් ගහලක පත්තු කරු පහනක් මගේ පහන වැඩිපුර දිලිහෙන්න ඕන යනිත් ඇයට මං හදන වෙසක් කූඩු විශේෂ වෙසක් කූඩුවක් හැටියට පේන්න ඕන නිත් අන්න ඒ වගේ ඒක තමයි භව යෝග කිව්වේ ඒ ගැඹුරු පැත්තරම ගියොත් මට පවතින්න ඕන හැබැයි ඒ භව යෝගියේ දැන කඩන්න හදන්න යක් මේ භවයේ යන්නේ කවුද කියන එක නම හොයා ගන්නවා විතරයි අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා සිද්ධාර්ථයන් වහන්සේ වෙන කවුරුත් හොයාගත්තේ නැති පහක් හොයාගත්තේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ ඒ ටික ඒ ටික තමයි මේ යන්නේ කියන එක තේරුම් ගන්න. ඊට පස්සේ ditthi yoga. ditthi yoga කියන්නේ තමන්ගේ views වලට, opinions වලට, අදහස් වලට, මතිමතාන්තර වලට සම්බන්ධ වෙන්නේ නැහැ. බැඳිලා ඉන්නේ නැහැ. විය ගහෙන් බැඳුනවා. ඒක ඇදගෙන යන්න දෙපා ඊට පස්සේ. ඒක ඔප්පු කරන්න කරුණු හොයන්න ඕන. ඒක අනිත් එක්කෙනාගේ මතේ කලන්ඩ කරුණු හොයන්න ඕන. එහෙම නැත්නම් පවතින්න ඕන නිසා භවතණ්හාව නිසා අනිච්ච කියන දේ දැනගත්තහම බය හිතෙන හින්දා අර අදහසේ ඉන්න ඕන ඒ විදිහට ditthi yoga වලට බැඳෙන්නේ එහෙම ඒ නිසා තමයි සක්කි බබ්බතම් පාපුණාටි තමන්ටම ඇසිදිරි පේන විදිහට හැසිරෙන විදිහට ඒ කරුණික එකතු කරගන්න කියලා. කායගත සති සූත්‍ර කියලා එකක් තියෙනවා මධ්‍යම නිකාය තුන්වෙනි කොටසේ. එතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ හරියට මේ වතුර පිරිච්ච මේ පෝච්චියක් නැත්නම් මුට්ටියක් දැක්කහම මෙතන වතුර තියෙනවා අත ගාලා බලන්න පුළුවන් කියලා තේරෙනවා වගේ පැහැදිලිව තේරෙනවා තමයි. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ දෙතින්දි තව උදාහරණයක් කියනවා ඒ කායගත සති සූත්‍රයේදී අස්වයන් සම්බන්ධ කරලා තියෙන අස්වයෝ ලෑස් කියලා තියෙන කරත්තයක් තියෙනවා එයා ඒ රේන්ස් ඒ මොනවද ඊළඟු තියෙන ආස්ලනු දෙක දාලා තියෙන මොන හරි නාස්ලනු හරි කියනවනම් ඒව දාලා තියෙනවා ලෑස් කියලා තියෙනවා ඒ කෝටුව තියෙනවා කසේතුකෝ තියෙනවා එයා දන්නවා කරත්තේ පද්දට්ටා එයා හරියට ඒක කරත් නැගල යන්න දන්නවා අවශ්‍ය තැනට යන්න දන්නවා වගේ කියලා. ඒක හොඳම උදාහරණයක්. අර සති ශක්ති ආයතනේ ශක්ති බබ්බතම් පාපුනාති වේකයි. Tamanට පුළුවන් කියලා තේන මේක නැගල යන්න. හරි දැන් දැන් කාර් එක උදේට යන්න වැඩට යන්න. දැන් කාර් එකේ අතුර තියනවා. ඒක හිතේ හිතා ඉන්නේ. දන්නවා කාර් එකේ ගරාජ් එකේ තියනවා. කාර් එකේ ගෑස් තියනවා කියලා දන්නා පෙට්‍රෝල් ටික. අමුතුවෙන් ඔක්කොම ඕනේ ඒ ඩ්‍රයිවර් ලයිසන්ස් ඒ නීතිමය අවශ්‍යතාවයන් තියෙනවා ඒවත් එක්ක ඔක්කොම තියෙනවා දැන් තමන් ගියා කියන්නෙත් නැහැනේ ආයෙ දැන් කොහොමද කරන්න කියලා මේ පොතක් බලන්නේ නැහැනේ ඒකට ගිහිලා සීට් බෙල් දාගෙන දොර වහනවා සීට් බෙල් දානවා අවශ්‍ය ලයිට් පත් කරන ස්ටාර්ට් කරනවා ඊට පස්සේ ගියර් එක දාගෙන පස්ස ගහන්න ඕනේ ගියර් එක පස්ස නැත්තම් ඉස්සරහ යන්න ඕනේ ගියර් එක වමට හරවන්න ඕන සිග්නල් ලයිට් තාම දකුණට හරවන්න සිග්නල් ලයිට් ට්‍රැෆික් ලයිට් ළඟ නැත්තර වෙනවා එතකොට ඒවා කවුරු කියන්නො තමන්ම කරන්න දන්නවා අන්න ඒ හැකියාව එන එකයි මේ කියන්නේ එතකොට ටයර් වල හුලං ගිහිල්ලා තියෙනවනේ අන්න එතන තමයි හාන භාගිය ටයර් එකේ හුලං ගිහිල්ලා තියෙනවනේ යන්න බෑ ටයර් මාරු කරන්න තමන්ට එක්ස්ට්‍රා ඒ ස්පෙයර් පාර්ට්ස් නැත්නම් ඒ ටයර් ගන්න නැත්තම් කෝල් කරන්ට් ඉන්න ට්‍රිපල් ලෙවල් නැත්නම් ගරාජ් එකේ කෙනෙකුට හරි කතා කරන්න නැත්නම් කා ඒක ඕනේ ටැක්සියක් අරගෙන යන්න ටැක්සියට කෝල් කරලා අන්න ඒ වගේ ඒතොර ගෑස් නැත්නම් යන්න බෑ ඊට පස්සේ අය අවශ්‍ය තමන්ගේ ඒ ඔයිල් චේන්ජ් කරන જાති එහෙම නැත්නම් රේඩියේටර් එකට අවශ්‍ය වතුර ටික නැත්නම් කූලර් නැත්නම් යන්න බෑ හිම කාලේ නම් හීටර් එක වැඩ කරන්න නැත්නම් යන්න බෑ උෂ්ණ කාලේ නම් ඒ එයා කන්ඩිෂන් තියෙන්න ඕන ඒ වගේ ඔය කායගත සති සූත්‍රයේ රාශියාගෙන කිව්වේ ඒක අපි මේ කතා කරේ වර්තමාන භාෂාව ඒක මේ ලිහිල් කරලා කතා කරනවා කියලා හිතන්නත් එපා මේ තථාගත ධර්ම නෙවෙයි කියලා හිතන්නත් මේ ඔළුවට තේරෙන්න මේ කියා කතා කරන්නේ ඒකයි මේ කියන්නේ උන්වහන්සේ ගැන ගෞරවයෙන් අපි ඒකට ඇහුම් කන් දෙමු. එතකොට මේක තමන්ම තේරුම් ගන්න එකක් කියන්නේ භික්ෂුවක් කියවයි මහතෙරුන් වහන්සේ නමක් කියවයි නැත්නම් මේ ධර්ම සාකච්ඡා දෙන්නයි මේ සූත්‍රයේදී මෙහෙම කියුණායි කියන එක නෙමෙයි. ඒවා කල්යාණ මිත්‍රතාවෙන් එන උසස් මේ හැකි මේ උදව්වීම් පමණයි. ඊට පස්සේ ditthi yoga avijjayo අපි ඒක දන්නවා අවිජ්ජාවට බැඳලා ඉන්න හැටි අර යෝනිසෝමනසිකාරය නැති නිසා දුක දන්නේ නැතිකම. ඒකින්ද දුක දකින්නම වෙනවා. තව ඩිංග කාලයයි තියෙන්නේ. අපි සාමාන්‍ය විදිහට බැලුවොත් කොයි විලාද කියලා දන්නේ නැනම් ජීවත් වෙන්න තියෙන කාලය තාම ටික කාල 2030 වෙනකොට සත්‍යජී නැහැ. එයා ඕගෙන්ඩෝන කෙනෙක්ට ඒවා දීලා හොඳ නැත්තේ නැත්තම් මේ විදිහට මම කොහොමද දන්නේ නැත්තම් මේ 2030 මේ නොවැම්බර් මාසේ මේ කතා කරන මේ කට නැහැ. එයා පණු ගහලා කුණු වෙලා කොටු ටිකේ දර තියේ පොළොය යට. එතකොට ස්කයිප් නැහැ. මනුස පෙටියකුණොත් ආයතින් ඇඳලා ආයතින් කින්ඩගාර්ඩන් ගිහලා ප්‍රී ස්කූල් ගිහලා කින්ඩගාර්ඩන් ගිහලා IBCD ගිහින් නැත්තම් ඉවෙන රටක ඉගෙන ගත්තනම් කොහේ අනුවද කියන දන්නේ කම්ම ශක්තිය හොඳයි කියලා හිතෙනවා නම් ඉතින් කල්යාණ මිත්‍ර සේවනයේට යාවි. ජය පටන් ගන්නවා. චීනගෙන් ගත්ත චීන අකුරු වලින් පටන් ගෙන අරාබිගෙන් ගත්ත චීන පටන් ගෙන ඒක නිසා ඒක නෙගටිව් පැත්තෙන් තිබෙනේ ඒක කුසල් පැත්ත තියෙන හින්දා එකක් තීපත් කරලා මේ කතා කරන කත හිතන ඔල්ුව කුරුලා විනාශ වෙලා යනවා කියලා එකක් දැනගන්න. ඒක දුක්ඛය කියන එක තේරුම් ගන්න. හිතියත් කරදරකාරී සත්‍යය තමයි ශරීරයේ තියෙන එක. අපි සංඥා ඉගෙන ගත්තා. බය වෙන්න එපා. ඊට පස්සේ විශේෂ භාගය තමයි කාම යෝග විසංයෝග. අර තියෙන හුක්ස් ටික ටිකක් අයින් කරන්න. බුරුල් කරන්න. ඒ කොකු ගහපුවා. ඉන්නේ ඉන්නේ බුරුල් කරගන්න. මොකද මට යන්න බෑ නේ. බෝට්ට පදින්න බෑ මට නැත්තං එහාට. නැංගුරම් ටික ටික දාපුවා ගලවන්නම වෙනවා. කාර් එකේ බ්‍රේක් එකේ දාලා බෑ. හෑන්ඩ් බ්‍රේක් තියනවා නම් කොහොම ඒවත් මොකද රෝද කැරකෙන්නේ නැහැ. ඒක විසංයෝග වෙන්නම ඕන. බ්‍රේක් අතහැරියා වගේ තමයි. අවශ්‍ය තියෙන බ්‍රේක් ගන්න බ්‍රේක් ගන්න නම්තර හෑන්ඩ් බ්‍රේක් එක අතාරින්. තොට රෝද කැරකෙන්න ඒ තමයි විසංයෝග වෙනවා කියන්නේ. භව යෝග විසංයෝග වෙනවා. සංයෝග වෙලා තියෙනවා ඒකින් අංගලයක්. ditthi yoga visanyog. අපි කියන කරත්තා දැන් මේ හතරේ තුන. දැන් මේ වචන දැනගන්න ඔක මතක් කරගන්න ඕනේ නැද? ආ මොනවද මේ හතරක් කිව්වේ? ඒ කාරණා ඒවත් හොඳයි. නමුත් මේ හතරම තුකුණයි කියලා පසුබසින්න එපා. පසුබසින්න එපා. කටමේ පංච ධම්මාහන භාගිය පහගෙන ගියේ අපි හිතන අතරේ ධර්ම සාකච්ඡාට මොකද ඊට පස්සේ තව තියෙන 10 දක්වා ඒක ඉතර අවශ්‍ය වේදී කියලා පස්සෙන් නමුත් අප දන්නවා ওই කරුණ වරු අපේ මාර්ගයට කොහෙන්ද බාධා කවුරුත් බාධා කරනව නෙවෙයි කියන එක තේරෙනවා. ඉතින් ඒක ගැන අවධානයෙන් අපි කරයිදී කතා කරන එක්කෙනා ඔහුටමයි මේ කියාගන්නේ. සරණයි යම් කන්දුන්නාට තථාගතයන් වහන්සේ නමස්කාරය. වහන්සේට ආදරේ පිරිනමන්න ඉච්චරයිදී. මෙති සිට පිරිනමන්න. සත්තා පිරිනමන්න. අය හමු ඉන්නේ වගේ මහොත්තේ සම්මා සම්බුදු සරණ. සම්මා සම්බුදු සරණ සතිත්වානේ මහිතර කල්යන් මිත්‍රෙන්ට දැන් පෙරට වඩා ආලෝකයක් ලැබෙන්නේ නැති මේ තමන්ට කොහොමද මේ දේ සම්බන්ධ වෙන්නේ කියන දේ පිළිබඳව ආන භාගී ධර්ම සහ විශේෂ භාගී ධර්ම පිළිබඳව පමණක් අවධානය යොමු කරගෙන කතා කරගෙන යනකොට මම හිතනවා එහෙමනම් අපි කඩන මිත්‍ය දවස්තාව දෙමු අපිට සත්‍ය තුමහමදී පැහැදිලි කළ දුන්නයි දසුත්‍ර සූත්‍රය සම්බන්ධ කරගෙනම මේ අයෝනිසෝ මානසිකාර්ය හේතුවෙන් තමයි ආන භාගී එහෙමනම් පරිහානීය යොමු ධර්ම වලට අපි යොමුවීමක් තියෙනවා නම් තියෙන්නේ තින්ගේ විරුද්ධාර්ථයේ එහෙමමයි ඕනිසෝ මනසිකාරය ඇති වෙන විශේෂ භාගී ධර්මයේ විශේෂයෙන් සත්‍යත්ව මතු කළාද දුර්වච භාවයේ සහ සුවච භව පාප මිත්‍රයන් ඇතුළු කිරීම සහ කල්යාණ මිත්‍රයන් ඇතුළු කිරීම ඒ ඒ ඒ දෙආකාරයේ බෙදෙන කොටස් ගැන සත්‍යත්ව මතක් කළ දුන්නා. ඉතින් ඒ කොටස් ගැන චුට්ටක් අපි කතා කරමු කල්යාණ මිත්‍රෙනි. ඊළඟට පුළුවන් අපිට මේ කාම සංයෝග භව සංයෝග ආදී කොටස් වලට යොමු වෙන්න ටික වෙලාවකින් එහෙනම් මම ආවදා ඉල්ලා සිටිනවා සාකච්ඡාවක් ඉස්සමල ශක්ෂයකට ගන්න පුළුවන් නම් අපි කතා කරමු මේ මේ හානභාගී ධර්ම දුර්වච භව මම හිතනවා මම වචන හරියට කිව්වා කියලා. ඒ සත්‍යතුමා පැහැදිලි කරපු දේ ගැන පොඩ්ඩක් කතා කරමු. මම ගෞරවයෙන් කැමති යොමු වෙන්න පද්මශ්‍රී මහත්මයාට. සන්නයි කතරක් මහත්තයා මම ඇත්තෙම නමක් ගමක් කුමක්ද කිව්වේ නැති වුණත් මේ කියන දේ ගැන හොඳ වැටහීමක් ලැබුණා. ඇත්තෙම මම ශ්‍රීත් මාගෙන් මේ කාරණේ මට වැටහුණ විදිහට තව විදිහකට පැහැදිලි කරගන්න පුංචි පැනක් අහන්න කැමතියි. ඒ කියන්නේ මෙතනදී විස්තර කෙරුණේ සමස්තයක් වශයෙන් විස්තර කෙරෙන්නේ පරිහානයට හේතු වෙන කාරණා ධර්මය. එතකොට ඒවෙන් අත් මිදුනාම තිත කියන, ඒ කියන්නේ මධ්‍යස්ථ භාවයකට එන බවත්, එතකොට ඒක ප්‍රතිවිරුද්ධ, ඒ කියන්නේ අපි ඊට අපරිහානීය පැත්තට විශේෂ භාගයට අපි කටයුතු කරන්න ඕනේ කොහොමද කියන කාරණා ටිකක් නේද මේ විස්තර කෙරුණේ. එතකොට ඒ විස්තර කිරීම තුළ තව පැත්තකින් කියනවා නම් වර්තමානයේ සතිමත්න සිටීමේ වැදගත්කම පැහැදිලි කිරීමම්මද උනේ කියලා ඒ කාරණාවට සම්බන්ධ කරලා සුදුසු අවස්ථාවක පැහැදිලි කිරීමක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හොඳයි, තෙරුවන් සරණයි. හොඳ, සම්බුදු සරණයි. දැන් ඒක සමාවෙන් බාධා කළාට සමාවෙන් මේ දැන් ඒ විශේෂ භාගීය සහ හාන භාගීය කරුණු ගැන අපි බලනවා. ඒ විදිහටම තමයි බලන්න ඕන. වැදගත් මේ දේ තමයි මේ වචනේ සූත්‍රේ නම මතක තියාගන්න ඕන. සූත්‍රේ නම සක්ඛි පබ්බසුත්. තමන්ට තමන්ගේම ඇසිදිරියේ පේනවා මේක මට කරන්න පුළුවන් දෙයක් කියලා. ඒක වැදගත්. නැත්තම් තාම දන්නේ නැහැ. නැත්තර මේ හැබඳලා පිඤ්ඤාතයකට ගහනවා වගේ වැඩක් වෙනවා. දන්නේ නැහැ තාම. බුදුහාම මෙතෙන්දි දේශනා කරන්නේ සති සති ආයතනෙ. හැබැයි අවශ්‍ය කාරණා එක්තැන් වෙලා තියෙනවා නම් මේ පරිහානිය පැත්තට වැටෙන කාරණා අයින් වෙලා විශේෂ භාගයේ කාරණා හොඳට දැනගෙන තියෙනවා නම් ඒ වගේම සප්පාය දේවල් ගැන තේරෙනවා නම් ඒ සප්පාය ගැන කතා කරනකොට තේරෙයි කොහොමද ඔච්චර තියෙනවද කියලා. ඊළඟට සක්කච්ච විදිහට තියෙනවා නම් කෙරෙනවා නම් සකසා කෙරෙනවා නම් බෑන් එකක් තියෙනවා නම් හොඳ ඕඩර් එකක් තියෙනවා නම් මේ විදියට කරෙන්න ඕනේ කියලා තමන් දැනගෙන අනිත් අය කියන ඉඳන් නෙවෙයි තමන් දැනගන්න මට ඕනේ මේ ඔඩර් එක කියන්නේ මේ විදියට මම යන්න ඕනේ තමන්ට තේරෙන විදියට යනවා. ඒකට රාගය වැඩි ඇත්තු දුෝෂය වැඩි ඇත්තු මෝහය වැඩි ඇත්තු ඒවට දොස් නගන්න අපි දන්නවද ඒවා තියෙන ඇත්තු සත්‍ය අවබෝධ කරලා තියෙනවා කියලා. ඒවා එක්ක සම්බන්ධ කරගෙන ඒවත් එක්ක නෙවෙයි ඒවා එක්ක වැඩ කරගෙන මේ අර සක්කි බබ්බතාවේ වැදගත්. තත්‍ර තත්‍රේව සක්ඛි බබ්බතම් පහුණාති සති සති ආයතනි. ඒ කියන්නේ ඒ කාරණා අවශ්‍ය පදනමේ ඉන්නවා නම් තමන්ටම මේක තේරෙන්න පටන් ගන්නවා. අර පච්චත්ත වේදිතබ්බ කිව්වා වගේ තමන්ම තමන්ට සාක්ෂියක් වෙනවා. ඒක ගොක් වැදගත්. ඒ කියන්නේ ඒක තනිසර හඳුගේ තුපාණ කරයි becoming eye witness වන්සල් තමන්ම eye witness කෙනෙක් බවට එතර අර සෝවාන් සකදාගාමි අනාගාමි අරහන්ත කියලා පළගෙන නෙමෙයි කියන්නේ. අපි හිතමු දැනට තමන්ට තේරෙන මේ විශේෂකාව හැම මම සතුටින් ඉන්නේ. මම ඕප දූප කතා කර කර නාට්‍ය බැලුවා නම් නැත්නම් දවස පුරාම චිත්‍රපටි හරි බලන්න එපා කියන නෙමෙයි. ඒ තමන්ට තේරෙනවා මේක ගිය ගමම මට වෙච්චද මගේ අභ්‍යන්තර මනසට නැත්තම් හැමදාම පත්තරේ කියවනවා හෙල පත්තරේ කියන නැත්නම් මෙහෙනම් මේ දවස්වල දැන් ජනාත් පිටිවර ඒ වගේ වට යනකොට අර එක පැත්තකට නැඹුරු වෙනවා එතකොට ඒකේ මනසට වෙන හානි කියලා තමන්ම දැනගන්න තමන්ටම තේරෙන්න පටන් ගන්නවා ඒ එතකොට අර ඒ අර උතුමා කිය වගේම ඒ හාන භාග්‍ය සහ විශේෂ භාග්‍ය සහ ඉදිරි භාග්‍ය කාරණා ගැන අවධානයෙන් ඉන්නවා වගේම ඒකෙමමයි වැදගත්ම දේ තමයි බුදුහාරු අර අස්සය ඉන්න කරත්තයක් තියෙනවා අස්සය ඉලවන්න දාන්න එක්කන ඒකේ ඊළානු අරගෙන කරත්ත පැදගෙන යනවා ඒ වගේ තමන්ට පුළුවන් කියලා හැඟීමක් එනවා වතුර කලයක් තියෙන වතුර පිරිච්ච බව දන්නා මේක වතුර පිරීලා තියෙනවා කියලා දැනගන්න අන්නේ ඒ අර කායගත සති සුද්ධ කියවල බලන්න ඒක බුදුහාර අවසාන වශයෙන් ඒ උදාහරණ තුන දීලා තියෙනවා. ඒක සති සති ආයතනේ සක්ඛි බබ්බතම් පාපුණා කියනවා. ඒතොට ඒ සූත්‍රයේදී කියන්නේ ඊට වඩා ටිකක් ගැඹුරට කායගත සතිය වැඩි කරලා තියෙනවා නම් එයාට තමන්ට කැමති මොන අභිඥා සච්චිකරණීය දෙයට යන්නද? ඒ කියන්නේ විශේෂ ඥානයකට යන්නද? ඒකට යන්න පුළුවන් කියලා. ඒ අවශ්‍ය පදනම තියෙනවා. ඒ පදනම වෙන විනාශ වෙන කාරණා ගැන තමයි අපි දැන් කතා කරන්නේ. ඒ ටිකත් හරි. ඒ වැදගත් නැහැ කියනවා නේ. ඒ පදනම රැකෙන දෙයක්. මම හිතුව මම අරගෙන තියනවා ඒ. මම ඒ B+ වලට යනවාද B- යනවාද නැත්නම් A+ වලට යනවා. කියලා තමන්ගේ තමන්ට තේරෙනවා දැන් මම කොතනද ඉන්නේ කියලා. හැබැයි ඒ කිච්චර උදාහරණේ අර ඒක ඒ අර සිසුත් ඇසුරු කරන නිසා ඒ කතාවට බුදුසරණ සමාවෙන්න. පෙරවන් සන්නසක් කිව්වා මේ දැන් මෙදෙවනි වටේ නම් මට ඉතාම හොඳින් වැටුණා සෑතම උඩට වැටුණා. මට එක ප්‍රශ්නයක් තියෙනවා අපි ගිය පාර අපි කතා කිරුවනේ අවකාශය වාගේ ඉන්නේ කියලා. උලන් එනකොට යනවා එතකොට අකුණු ගහනකොට වහිනකොට. එතකොට දැන් මම හිතනවා දැන් අර අපිට වැරදි වැරද්දක් කරනකොට බීප් කරනවා මේක සිකියුරිටි මැෂින් එකකින්. පාක්ම දැන් මේක කරනවා. ඒතකොට ඒ වගේ අවස්ථාවල අපි ඒක දැනගෙන ඒතකොට අපි අර අවකාශය වාගේ ඒක ඉවත් ඒක ඉගෙන හැකෙන්නේ නැහැ ඉගෙන මේ සොල්ව් වෙන්නේ නැහැ. ඒක හැම අරිනවා නේද ඒ වගේ අවස්ථාවක දැනගන්නවා ඉස්සෙල්ලා. මොනවා වැරදි වැඩක් කියලා මං අතින් මේ ආශාවක් ඇති වුණා මොකද දැකලා. ඒතකොට ඒ වගේ ලාස් ඒක අතහරිනවා නේද අර අවකාශය වාගේ. පොඩ්ඩක් කී දෙක සම්බන්ධ කරගන්න පුළුවන් සර්. සම්මා සම්බුද්ධ සරණයි ඒ අර දැකීම ඉස්රෝම අවශ්‍ය වෙනවා ඉස්රෝම අවකාශය වගේ කිවි දැන් අපි මම ගක් වෙලාවට අපි වෙට අපට උගන්නන දේ වලින් අපේ හිතට යන්නේ කරන්ට ඉපා කියපු જાති. පොඩි කාලේදලා කරන්ට ඉපා කියලා හදනකොට ඒක තමයි ඔලුව පිට යන්නේ. දැන් අප කරන්නේ හැබැයි සීල වැට ඇතුලේ ඉන්නේ. සීලය කියලා කියන්නේ අනේ විශේෂයෙන් ওই මුල්ම සීල තියෙන අනිත් අයට වැරද්දක් වෙන්නේ නෑ මම. අනිත් අයට වැරද්දක් නැති ජීවිතයක් ගත කරනවා කියන එක ඉන්න ඕන. ඒ එහෙම වෙලා තියෙනවනම් තමන්ටම තමන් සමාව දෙනවා ආයෙත් කරන්නේ නැහැ කියලා. ඒතකොට ඒක අර මනස අවුල් තත්ත්වයට යන්නේ. ඉතිකේ ඉතියා ඊට පස්සේ දැන් මේ පටන් ගන්නත් එක නම් තමයි තේරෙන්නේ. අපි හිතමු මම තාම ඩෙන්ටිෆයි කරගන්නවා මොනවා හරි කාම රාගයක් ද්වේෂයක් ආවහම මේක මම කියලා එක පාට. අර අවකාශාත්මක ස්වරූපෙන් ඉන්නවා කියන එකේ වාසිය තමයි මේ අනිත් ಜಾති ඇවිල්ලා යන ಜಾති. අපි හිතමු නාම රූප ටික පටිසම්පන්නව පවතින්නේ නාම සහ රූප ටික මුල් ස්වරූපෙන් එහෙමම පවතින. පබස්සර චිත්ත කිවිකයි. පබස්සර මිදම් බික්කි වේ චිත්ත. මේ චිත්ත ප්‍රභාස්වර පවතින. චිත්ත භාවය. පංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේ. අලුතින් එන ඇරයුම් කරන මා විසින් ඇරයුම් කරලා ආපු ආගන්තුක උපක්ඛිලේස ආගන්තුක කියන අලුතින් එන ඒ ආගන්තුක ආපු කෙලෙස් වලින් ඒ කෙලෙස් කියනකොට දැනගන්න ඕන අපිට කරදර කරන જાති. මාර්යාගේ යාළුවෝ ටික. මේ මාර්යාගේ ගෲප් එකේ ඇත්තෝ ඇවිල්ලා අපිට කරදර කරලා යනවා. නමුත් ඇත්තෙම මම තමයි ඒකට අනුබල දෙන්නේ. ඒ නිසා මම අහසවගේ ඉන්නවා කිව්වේ ඒක. එතකොට දැන් මෙතෙන්දි දැනගන්න ඕන මම පරිසර දූෂණයක් කරනවා නම් මට මම විසින්ම අවුලට පත් වෙලා තියෙනවා කියලා. ඒ පරිසර දූෂණය කරන එක මම අතර කරගන්න. ආ අවකාශයේ පේන්න දුවිලි අවශ්‍යන එක මම අතර කරලා දානවා. ඒ වගේ මා විසින් කරුණ ලබන දේ හිමින් හිමින් අඩු වෙලා යනවා. ඒක තමයි මේ අර විශේෂ භාගිය හාන භාගිය කියන කාරණාවලින් බුදුහාම පෙන්වන්න දාන්නේ ටික ටික ගැඹුරට ගිහිල්ලා කලින් මේ කිව්වා කල්යාණ මිත්‍රතාව සෝචසතාව ඊට පස්සේ යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියලා. ඉතින් ඒ වගේ දේවල් ඒවා මේ උදව් වෙන જાති විතරයි. උදව් වෙන જાති බාහිර කල්යාණ මිත්‍රෝ කියන්නේ බාහිර උදව් වෙන්නේ. යෝනිසෝ මනසිකාර කියන්නේ අභ්‍යන්තර උදව්. අර පසුගිය සතිය දේශනක් වරන් උනාසි කිව්වා මේ යෝනිසෝ මනසිකාර තම ප්‍රඥාවේ මූල බීජය කියලා කිව්වා. ඒක හොඳ වචනේ. ඒ වගේ යෝනිසෝ මනසිකාරයෙන් තමයි පේන්නේ මට දැන්. අවකාශාත්මක මං ඉන්න වැඩිපුර අවධානය යොමු කරන්න ඕන අහසට කිව්වේ ඒකයි. මොකද අපි නැගටිව් පැත්තට වලාකුළු පැත්තට කෙලස් පැත්තටම හිත යොමු කරන වැඩි ඒකේ කියලා පරාජය බාර ගන්නවා. අයියෝ කියලා තමන් මේ තම ජීවන්තයෙක් හොඳ වචනින් කියලා ඒ වගේ තමන් පෞකාරයෙක් කියලා ඒ තමන්ට නිඳා කරලා ඔව් අපිට අයිති දේවල් නෙවෙයි කියලා අයින් ගන්න. ඒක නතර වෙන්න ඕන නිසා අර කිවි පුත්තේ දෙකක් ඇති කර ගන්න බුදු සරණයි මා හිත. බුදු සරණයි හොඳයි. අනිකුත් කල්යාණ මිත්‍රින්ට තව අවස්ථාවක් දෙනවා. ඊටම තෝපේ වාගේ ප්‍රමුඛාලය තිනවා සාකච්ඡාවට. මම හිතනවා කල්යාණ මිත්‍රින්ට අවස්ථාවක් දෙන එක හොඳයි කතා කරන්න. අදහස් තිනවන ප්‍රශ්න තිනවන වසින් දැන් මීටද කලින් සාකච්ඡාවකදීත් එක තැනකදී ජාතිවත් මහත්මයාට යම් සදාචක් ප්‍රකාශ කරා. දැන් සමාජයට අපි ධර්මයේ ගොඩක් අහනකොට දැන් මේ කල්යාණ මිත්‍රයෝ ඒවා අහගෙන ඒව තියෙනකොට කිසියම් ආකාරයක හිතේ ස්වභාවය ගත්තාම නිකන් අපිටකක් වගේ ඒක නිකන් ඒක ඒ පැත්තට නැඹුරුව තියෙනවා. දැන් අපි හිතමු එතකොට ඒක යම් කිසි ආකාරයක අර ප්‍රතිමා ලාංකලා වගේ මාර්ගයේ අර ඒ ප්‍රතිඵලයේ තීරණ වගේ ගතිය ඒකින් ඒක ඉස්සරහට යන්න උදව් වෙනවා අර අනිත් මාර්ගයේ ඉදිරියට. නමුත් දැන් අපි හිතමු යම් වෙලාවක එක්ක සමහරවිට එක්කෝ අපි හිතමු අසනීප තත්ත්වයක් කියන එක මොකද කාදර තත්ත්වයක් මොන හරි හිතට විශේෂයෙන්ම හිතට කාදර තත්ත්ව ඇති වෙන වෙලාවලට ඒතනදී අපිට වෙච්ච ප්‍රකාශයක් තමයි කල්යාණ මිත්‍රයන් ගොඩක් වෙලාවට මාර්කින් ඉවතට යනවා. ඒ කියන්නේ ඉවතට යනවා කියන්නේ දැන් අපිටම නැංග අපිටම අපි කාම පැත්තින් වැළකීලා තියෙන එකම පැත්තේ තියෙන හිතිරි වලට වැඩිපුර අවධානය යොමු කරනවා කියලා. නමුත් අර කාම පැත්තට වැඩිපුර යෙදෙන ගතියක් එනවා. ඉතින් එතනදී දැන් මම දැකලා තියෙන්නේ ඇත්තටම මේ අර දැන් එතනදී අපිට මං හිතන්නේ තථාගතයන් වහන්සේත් එක සූත්‍රයකදී වගේ දේශනා කරා. දැන් මේ අශ්‍රතවත් ප්‍රජනයන් කාමයෙන් ලැබෙන සැපක් ගැන වෙන සැපක් ගැන දන්නේ නැහැ කියලා මට හිතෙන යන්නේ. ඒ නිසා වෙන්න ඇති කියලා ඒ වගේ නැඹුරුවකට යන්නේ. ඉතින් මත් දැනගන්න කල්යාණ මිත්‍රයන්ගෙන් සත්‍යජිතමාගෙන් සහ දැන් යම් කොමන දෙයකින් එහෙම කාමයට කොමන දෙයකින් කාමයෙන් තොර සැපතක් ගැන අත්දැකීම් ලබන්න පුළුවන්ද? එහෙම නොලැබ අපි දැන් යෝනිසෝ මනසිකාර්ය තිබුණත් ඒ සෑහෙන දකින්න පුළුවන්. නමුත් අර වේදනාව සෑහෙන කොටසක් කරන නිසා ඒක කොච්චර ආදීනව ගැන වුණත් අපි කතා කරත් එහෙම ස්ථාවර තියෙන පුහුණුවක්කට යන්න පුළුවන්ද වගේ කියලා හිතනවා. තෙරුවන් සරණයි. මගේ ප්‍රශ්නය පැහැදිලි කියලා හිතනවා. තිරුවන් සරණ දිලුක් මහත්මයා මේ තුමා අසනීපත් විදි ප්‍රශ්න හොඳ ප්‍රශ්නයක් ඉදපත් කර අපිට මම ගෞරවනීය සත්‍යීතුමාට මෙන්න සත්‍යීතුමානේ ප්‍රශ්නේ අපිට ගිලිහින්න පෙර ඔයත් ඔයගෙන කතා කරාට ඊට පස්සේ මම කතා කරන්න සන්නයි චිත්‍ර මහත්මිය ඔබතුමිට මෙන්න තිරුවන් සරණයි දෙල්ලුක් මහත්මයා ආපු ප්‍රශ්නය ඉතාම හොඳයි. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් මේ කාමයේ පැත්තටම යන්නේ හේතුව මොකද කියලා ස්වාමීන් වහන්සේ හිතන්නේ ඊට වැඩි දෙයක් දන්නේ නැත්නම් ඉතින් මේ පැත්තට යන එක තමයි තියෙන්නේ. මොකද යම් කිසි දෙයක් මේට වැඩි හොඳයි කියලා තේරෙන්න නම් අපි අඩුගානේක අහලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ හිතලා තියෙන්න ඕනේ. ඒ දෙකම නැත්නම් ඉතින් යන්නේ අර තමන් අහලා තියෙන කරන පුදු දෙය තමයි. ඒක නිසා ඉතින් කාමයේ පැත්තටම යන එක තමයි වෙන්නේ කියලා හිතේ. නමුත් අපි හිතුවටින් දැන් සත්‍යිතම අපිට පැහැදිලි කරලා දුන්න මේ හාන භාගයේ ධර්ම වලට පළවෙනි කර එක කරුණක් විදිහට බලනවා නම් ඒක අයෝනිසෝ මනසිකාරය කියලා. ඇයි මෙහෙම වෙන්නේ කියන එක අපි හරියට දැකලා නැත්තම් මොකද්ද මේ වෙන්නේ? කොහොමද අපි මේ කාමයට වැටෙන්නේ කියන එක අපි දැකලා නැත්තම් ඇත්තටම මේ ඉතින් ඒක ඒ විදිහටම සිදු වෙගෙන යයි. මොකද දකින්නේ මේ පැත්තටම නම් කියලා. ඒකට තවත් ටිකක් එහාට කියනවා නම් ඇත්තටම කොහොමද මේ අපි මේ දැකීමක් කියන දේ සිද්ධ වෙන්නේ? කොහොමද ඇසීමක් කියන එක සිද්ධ වෙන්නේ? මොකද්ද ඒකේ පිටුපස අපි ගිහිල්ලා දැකිය යුත්තේ? යෝනිසෝ මනසිකාරය කියන්නේ එකටනේ අපි එහෙම දකින්නේ නැතුව අපිට මේ ඇති වෙන දැකීමක් ඇසීමක් දැනීමක් දැනගැනීමක් වුණහම මේ ආයතන වලින් ඇත්තටම ඒක මම කරගන්න හැටි මගේ කරගන්න හැටි දැන් යමක් අපි හිතමු ඉතලා බලන්නේ නැහැ. නමුත් පේන දෙයක් ඒක ඒ පේනීම නිසා ඇති වෙන වින්දනය නිසා හදාගත්ත කතා ගොඩක් අපි හිතමු තවත් කෙනෙකුට කියනවා නම් ඒක අපි කෙලින්ම හරවලා කියනවා. මම අද දැක්කනේ මෙහෙම දෙයක්. මේක මෙහෙමමයි මෙහෙම වුණා මේ මේක මෙහෙමයි වුණේ කියලා බොහොම ලස්සනට හරවලා අපි කියන ගතියක් තියෙනවා. ඉතින් ඒ දේ එහෙම කියනකොට ඇත්තටම අපිට ආපස්සට ගිහිල්ලා මොකද්ද මේ වුණේ මේ මෙතනින් මේ මම ඇදලා දාලා මේ සිදු වුණු දේ අපිට දකින්න පුළුවන් නම් කොහොමද මේක ප්‍රොසෙස් වුණේ කියලා කොතනද මේක පටන් ගන්න කොහොමද මේක ඇති වුණේ කියන එක අපි යම් කිසි දවසක දැක්කොතින් එතකොට අපේ අර මේක මම කරන් මගේ කරන් ඉස්සරහට ඕන මගේ අයටත් ඕනේ මැරලා යන්නත් ඕනේ මැරලට පස්සෙත් ඕනේ ඒ විදිහට අපිට හිතෙන ගතිය ඇත්තටම ටිකක් අඩුවේ කියලා හිතෙන්නේ අර සිදුවෙන දේ සිදුවෙන මොහොතේ සිදුවෙන විදියට මම අයින් වෙලා මේක දැක්කොත් කියන දේ තමයි හිතට ආවේ. මොකද දැන් අපිට දිනුම් මහත්මයා අහපු ප්‍රශ්නේ ඇයි මේගොල්ලන් මේගොල්ලන්නේ මේ ඇයි අපි මේ කාමයට මැදින්නේ ඇයි මීට වඩා දෙයක් තියෙන කියලා පේන්නේ නැත්තේ කියන එක. ඉතින් හිතට ආවේ ඇත්තටම ඒ සිදුවෙන සිදුවීම් හරියට දැකලා නැති වුණාම ඒ දේවල් මම කරගෙන මගේ කරගෙන නැවත නැවත කිය කිය ඒවා රස විඳින ගතිය වැඩි වෙන්න එතනින් ගොඩවීමක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් මේ දේම තමයි අපිට සතුටුමත් කිව්වේ මේ අයෝනිසෝ මානසිකාරය තමයි මේ පරිහානිය ගෙමේ. නමුත් යම් කිසි විදියකට මේ මමයි මගේ මේ මම දැක්කා මමට ඇහුණා ඒ ආදී වශයෙන් කියන ගතිය ඒව වර්ණනා කරන ගතිය ඒදී කරන්නේ නැතුව යම් කිසි කෙනෙක් මේ සිදුවුණු සිදුවීම දැක්කලා මේක සිදුවුණේ කොහොමද කියන එක යම් දවසක දැක්කොතින් එතකොට අර කාමයට යන ගතිය මේ මම මගේ කරගෙන මේක අල්ලගැනීමේ ගතිය නැතුව මේවා සාමාන්‍ය දේවල් ඕනෑම මනසක සිදුවෙන්න පුළුවන් දේවල් නේද මේක මේ මම කරගත්තේ මේ වමනාවෙන් නේද කියන එක අපි දැක්කොතින් යම් දවසක සමායක් කාලයට මේ කාමයට ඇදිලා යන ගතිය අදිනලා යන්න පුළුවන්. හැබැයි ඒක නිසාම තමයි හිතුනේ මේ ඊට වඩා යමක් දන්නේ නැත්තම් මේ කාමයට මැදිලා මම මගේ කරගන්න ගැතිය වැඩි වෙනවා මිසක් ඒකේ අඩුවීමක් නම් සිදු වෙන්න ක්‍රමයක් නැහැ කියලා. අදපාරවක් නැත්තම් කල්‍යාණ මිත්‍රෙන් තේරුම් ගන්න කැමති තිරුවන් සර්ණයි. තිරුවන් සර්ණයි තේරුම් දෙන්නාටම පුංචි අදහසක් කියන්න හිතුණා. අපි පුංචි කාලේ ඉඳලම අපිට මේ කාමයට උනන්දු කිරීමක් තමයි මේ ලෝකේ කරලා තියෙන්නේ. දැන් මේ ටෙලිවිෂන් එකක් බැලුවත් ටීවී එක දැම්මම කොතනවත් මේ පටිකුල සංඥාවක් නැහැනේ. දැන් කෑම පෙන්නලා කියන්නේ අර අහයි මේක කෑවොත් හොඳයි මේක ඇඟ වර්ධනය වෙනවා මේ පැත්තමයි හරවන්නේ. දැන් අපි ආශ්‍රය කරන සමාජයේ වුණත් කිසි කෙනෙක් මේ පටිකුල සංඥාවක්වත් මේක අනිත්‍ය භාවයක්වත් කිසි කෙනෙක්ගේ නැහැ. වැඩියෙන් දස්සා කරලා වැඩියෙන් ප්‍රොමෝෂන් අරගෙන වැඩි තැනකට යන්න තමයි හැම වෙලේම මාර්ගය තියෙන්නේ. හැම ගෙදර දොර ඇරලා එළියට බැස්ස ගාම තියෙන්නේ මේ ලෝකේ කාමයට බැඳෙන තැන්මයි තියෙන්නේ. ඉතින් මේකෙන් අනිත් පැත්තේ යන්ත්‍රම් මේ වගේ උතුම් ස්ථානයකට ඇවිල්ලා මේ ස්ටේජ් එකට ඇවිල්ලා මේ කියලා දෙන ධර්මය ආවොත් විතරයි මේක තියෙන මේ විකෘති වෙච්ච දන ඇත්තටම තේන්නේ. නැත්නම් බැඳි වැඩියෙන් කීයක් හරි හැම්ම කරගන්න අදහසමයි මේ උදේ ඉඳන්ම තියෙන්නේ. දැන් මේ ආදීවිදා දැන් මෙතන මට මේ ධර්ම සාකච්ඡා අහන්නත් කියන්නේ නැහැ. මමත් පොඩි ව්‍යාපාරයක් කරන්නේ නොයෙකුත් දේවල් අහන්න එනවා. ඉතින් මේ ව්‍යාපාරය ගැන මේ කට්ටිය කතා මේ ධර්මය අහලා අද මම එක්කෙනෙක්ට කිව්වා මම මේ දැන් පැය දෙකක් වෙන් කරගෙන ඉන්නවා මම මේ විදිහට ඒක නම් මම කොහොමවත් මිස් කරන්නේ නැහැ කියලා. දැන් ඒ වාගේ මේ වාගේ තැනකට ආවොත් මේ උතුම් දේශනාවක් අහලා මේ පටිගුල් සංඥාවක් දැනගෙන මේකෙන් මේ ලෝකයෙන් මේ වෙනින්නට නැත්තම් නිවන ගමන් කරගන්න අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙන්නේ මේ ධර්මය ඇසීමෙන් පමණයි කියලා තමයි මගේ අදහස. ඒකෙන් තමයි සත්‍යවන් සර්ණයි. තෙරුවන් සරණයි, තෙරුවන් සමා වෙන්න. කතා කරන්න දෙන්න කොහොමද? කතා කරන්න. ඔව් අතනදී ඇත්තටම මම අදහස් කරේ ඒකමම නෙවෙයි. ඇත්තටම දැන් අපි පටිකුලය එතකොට ඒ වගේ දේවල් අකින් සෑහෙන කාලයක් දැන් ධර්මය මේව කහලා දන්නවා ටිකක්. ඉතින් ඒ වගේම මම හිතන්නේ ඒක ගැන යම් කිසි ආකාරයක අපි දැන් සීලය පින නිසා ඒ වගේම යම් තාත්තරකට ඉන්ද්‍රිය සංවර තියෙන නිසා මේ පිළිබඳ මම හිතන්නේ යම් කිසි තත්ත්වයක් තියෙනවා කියලා මට පෞද්ගලිකව හිතෙනවා. නමුත් අර අපි හිතමු දැන් සමහරවට මම විශේෂයෙන් සඳහන් කළේ දැන් අපිට මේ කාමය එහෙම නැත්නම් මේ මාර අපි යන මට්ටමින් පහළ වෙන්නේ කොයි වගේ වෙලාවල් වලද කියලා බලපුවනම් කල්යන්න මිත්‍රයෝ ඒක තේරෙන්න ඕන. තේරෙයි මොකක්ද කියලා. දැන් මට නම් පෞද්ගලික විදිහට කම්මැලි වෙලාවල් එහෙම නැත්නම් මේ මනස කුසීත වෙන වෙලාවල් ඒක හරියට අර නිකන් අර මේ අපි දැන් අර කාමය කියන එක අපි එනකොට අපි දන්නවනේ දැන් ඒක හොඳ නෑ, මේක අදීන තිනවා කියලා ඒවා අදීන සෑහෙන ඉගෙනගෙන තියෙන නිසා ඒක අපිට පුළුවනි ඒක බලන්න. එතකොට මට පෞද්ගලිකව ඊළඟට සමාවෙන්න වාටක අටික එතකොට ව්‍යාපාද මේ පැත්ති එනකොට හිත මේක එච්චර හොඳ දෙයක් නෑ, මේ හිත දූෂණය වෙන දෙයක් කියලා දන්නවා. අර විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන උනේ මේ දෙකම මැද්දේ තියෙන තත්ත්වයක් ඇති වෙනකොට ඒක ගැන තියෙන ඒකේ තියෙන නිතරම නීරස බවක් එහෙම නැත්නම් ඒකේ තියෙන සැපවත් ගතිය දකින්න බැරි වෙනකොට තමයි කහම් පැත්තට එහෙම නැත්නම් අනිත් පැත්තට යන්නේ කියලා ගතිය තමයි මට ඒ පෞද්ගලිකව හිතෙන. ඒක ගැන වැඩිපුරම අදහස් කරනවා. දෙවන සර්ණයි බොම්පින් දිලුක් මහත්මයා මම විතරම සත්‍යත්වයන් නැවතත් වෙන්නම් කිය සත්‍යත්වයන් දිලුක් මහත්මයා අපි ගෙනියන දස දස සූත්‍රය අනික් කොටස් වලටත් මට පේන්නේ ඇත්තටම මේ එතුමා කිකිම තේරෙන මොනතරම් මේ සම්බන්ධයක් තියනවාද මේ පතක දේශනාවකින් එකටකින් එකට කියලා මේ ඒ කුසිත වස්තු ගැන එහෙම අපිට මේ පැහැදිලි කරලා දෙනවා මේ දසත සූත්‍රයයි මෙහෙම වෙන්නේ කියන කාරණාව. ඉතින් කුසිත බව ගැන එහෙම මතක් කියනවා. එතකොට ශ්‍රද්ධාව නැතිකම, හිටි නැතිකම, ඔත්තප නැතිකම වෙන දේවල් ඒවා තියෙනවා. අපි ඒවට මම හිතන්නේ පසුව තවදුරටත් යොමු යමු පසු දිනක සාකච්ඡාවකදී බොහොම වැදගත් අපි හිතන යොමු වෙන එක ගැන. ඉතින් මම ඉතාම ගෞරවයෙන් සත්‍යත්වයට වෙනවා සත්‍යත්වයට දිලුක් මහත්මයා මේ මතක කරනා පිළිබඳව සත්‍යත්වයටත් පුළුවන් අනිත් ගිය දසු සමග යමක් ප්‍රකාශ කරන්න ගෞරවයෙන් ආරාධනා කරන සත්‍යතුමාට. සම්මා සම්බුද්ධ සරණයි. ඒ සමහරට අපේ හැඟීම අපේ වචන වලින් කියවෙන්නේ නැතිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි අහන ප්‍රශ්නයක් වුණත් තමන් හිතානින්න සියල්ලම කියවෙන්නේ නැතු වෙන්නත් පුළුවන්. නමුත් ඒ තේරෙන විදිහට තේරුම් ගත්ත විදිහට කතා කරනවා නම් දැන් අප කල්යාණ පුතු ජන කියලා අප දන්නවා නම් දැන් කවුරු හරි දන්නවා නම් දැන් අනිත් අය වගේ මා කැමති නැහැ මේ සමහර වචන පාවිච්චි කරන් තේරෙන්නේ විතරක් කිව්වොත් එහෙම අපි නරක නැහැ කියලා කිව්වොත් නරකයි කියලා අයින් කරන්න එපා අනිත් අය. එතකොට අපට නොදැනුණාට මොකද අර දැඩි ලෙසම ඔය අනිත් අයට හිංසා කරන නිරන්තරයෙන්ම මුසාව කියන උපාදූපම කතා කරන දේශපාලන පොරපැදිල්ලට අහුවෙච්ච හැමතිස්සේම අලුතින් නිෂ්පාදනය කරපු දෙයක් අරගෙන තරංගකාරී විදියට අනිත් ඇත්තන්ට වඩා මට තියෙනවා කියලා පෙන්නන ලෝකෙන් අපි ටික ටික මිදෙනවාද? ටික ටික හරි මිදෙනවා එක එක මට්ටම් වලින්. ඒ මොකද අරකේ තියෙන කරදරකාරී බව දැනගෙන ඒකයි. එතකොට අර මම මේකෙදි තර හාන භාගීව ගැන කතා කරනවට වඩා විශේෂ භාගීව කතා කරමු කිව්වේ ඒකයි. මොකද අපේ දැඹුරුවක් තියෙනවා තමන්ටම නිග්‍රහ කරගන්න නෙගටිව් විදිහට මේ ඉඳලා. අර සාරිපුත්තහාම කියන්නේ ඒ කුසලයක් තියෙනකොට මගේ මේ මේ කුසල ශක්තිය මාළඟ තියෙනවා, මේ ස්කිල් එක මාළඟ තියෙනවා කියලා. අහෝ රක්තානු සික්කී වෙන්නේ රෑ දවල් ඒක ඉන්නේ කියලා. අප්‍රමාද සතිචේතසාපි ආරක්ෂකරණීයයි කියලා කියනවා. අප්‍රමාදය කියන එක කියන හැමතිස්සෙම ඩිලිජන් වෙන්න ඕන, අන්තිම මොහොත දක්වා අවධානෙන් ඉන්න ඕන. ඒ අර තමන්ට තමන් ඒ විදිහට හමු වුණාම මතකතර මිගසාලා සූත්‍රයේ කිව සමහර ඒ දෙන්න බාප්පයි අප්පච්චි ලොකු තාත්තා වෙන්න ඉතින් කතා කරන්නේ. ඒතොර මිගසාලා බුදුහාම කිව්වා දෙන්නම අන සකදාගාමුණා කියලා. මිගසාලාට තේරුන්නේ තොර බුදුහාමුදුරු ආනන්දහාමුදුරට කිව්වේ මේ තිබ්බ සරාග ජාති කෙනෙක් ඉන්නවා, ඒ සරාග සිත නතර වෙන දෙයක් අනිච්ච දෙයක් කියලා දන්නේ නැහැ. ඒක හේතුපටි සම්පන්නයි කියලා. එක්කෙනෙක් ඉන්නවා ඒක ඉවර වෙන තාක් තියෙනවා කියලා දන්නවා. ඒ කියන්නේ අපි හිතමු අපි දැන් ඔන්න තේරෙන භාෂාවට කියන්නේ මේ අපේ සම්ප්‍රදායික විදි අපි ඉගෙන ඉගෙන ගන්න විදිහට. හොඳද? අපි හිතමු පළමු ජහනෙට දැන් එනවා කියන්න මේ මගේ මනස පළමු ජහනයත් එක්ක සම්බන්ධ වෙනකොට අර කාමච්ඡන්ද ව්‍යාපාද තීනමු ගච්ච කුච්චි කියලා මනස අහුරන જાති, මේ මනසේ දැක්ම අහුරන જાති, ඇහැ අන්ධ කරන જાති ටික අයින් වෙල යන. ඒතොර මනස ආලෝකවත් ලකි පේන්න පටන් ගන්න. පේනවටත් වඩා Taman සන්තුම් වෙනවා. ඉතින් ඒකට අපි මනස හුරු වෙල නැහැ. අපි වෙන ඇඩික්ෂන් තියෙන අපිට. නාම රූප නාම ඇති වෙන විදියට රූප ඇඩික්ට් වෙනා එකට. ඒක හින්දා. ඒ නිසා දන්නේ මේකත් එක්ක ඉන්න විතරයි. කම්මැලි වුණොත් මොන හරි බැදුමක් කන්ද, කට ගැස්මක් කන්ද, එහෙම නැත්නම් චිත්‍රපටියක් බලන්න, එහෙම නැත්නම් ස්පර්ශකාමයක් දකින්නවත් අත්දකින්ද, එහෙම නැත්නම් යාළුවෙක් හමුවලා කතා කරන්න, ඒ වගේ දේවල්. ඒ අර පුරුදුල තියෙන එකයි. නමුත් දුහාර සමහර තැන්වලදී කියන ආරයට දුවදුව ඉන්න කෙනෙක් හිටගත්තා වගේ නතර වුණා වගේ සමහර ඒවා තියෙන මේ මේ පැවැත්මට අහුවෙලා කැරකෙනකොට නතර වෙන්න තැනක් තියෙනවා කියලා. මෙරිගු රවුන්ඩ් එක නතරල බැහැල යන්න පුළුවන් තැනක් තියෙනවා මේ. ඒක කැරකෙන්න ඕනේ නැහැ කියලා. Taman දන්නවා ඒ ඇවිදින්න ඉගෙන ගත්තා. ඇවිදින එක්කෙනාට සුවදායකයි නතර වුණා. මහන්සි නතර වෙච්ච එක්කෙනා ඉඳ ගන්නවා. ඉඳ ගන්න එක්කෙනා තව ඉගෙන ගන්න තව එහාට යන්න පුළුවන්. නිදා ගන්නවා. ඒ පොබයි හැටි. ඒ වගේ අපිට ඔය මනසට මනසේ තියෙන හොද තමයි කොන්ෂස්නස් කියන தත්ත්වයට ඉවක් වැටෙනවා. අර විශේෂ භාගියව තියාගන්න කීවේ එක සති සති ආයතනෙ. මේ ඒ අවශ්‍ය කාරණා මතුල තිබුණාම ඔය හාන භාගිය වගේ අයින් වෙලා හාන භාගිය අයින් වෙනනේ. හාන භාගිය මොකක්ද කියලා ප්‍රජානනය කරගන්නා, විශේෂ භාගිය මොකක්ද කියලා ප්‍රජානනය කරගත්තාම තමන්ට මොන්න ඊට පස්සේ එනවා. මේ ධර්ම සාකච්ඡාදී කිවි නිසා නෙවෙයි, මජ්ක්‍ධිමනිකාය කිවි නිසා නෙවෙයි. මෙත් ඔයත්තන්ට ඒක තේරලා තියෙන වචන වලින් විතරයි මේ කියන්න බැරි. මේකට අහු වුණාම මට මේක නැති වෙනව නේද කියලා. මේ සුවදායි මනස නැත්තම් අර අපිටම අර මේ මාතුකාට ආපු නිසා අර බලාකුළු අයින් වෙච්ච වෙච්ච අවහසක් තියෙනවා කියලා මට තේරෙනවා. ඒක දන්නවා. එතකොට තමයි දැනගන්න වලාකුළු ටික අයින් කළා සිටියා බලන්න. වලාකුළු ආවොත් දන්නවා මේ වලාකුළු අනිච්ච දෙයක් කියලා. අන්නේ විදියට. ඒක තමයි මේ සූත්‍රය වැදගත් මේ තමයි සක්කිබබ්බතම් පාපුණාති සති සති ආයතනි. ඒ අවශ්‍ය අවශ්‍ය කාරණා තියෙනවා තියලා මතුවලා ආවහම අර ඒකේ සැර බාල කරන ඒවා ඒ වේගය අඩු කරන જાති ඒ කාර්කේ නම් මිදුම් වැඩි නම් ඒවා වැස්ස වැහෙනලා නම් ඒවා වයිපර් දාන්න ඕන જાති ස්ටිම් එක දාන්න ඕන જાති කෝ දන්නවද ඒක තමයි මේ කරන්න හදා නමුත් තමන් දන්නවා දැන් මේක අයින් වුණා මේක වෙනවා කියලා. ඒක කරන නොකරන එක දැන් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඊට පස්සේ දේශනා කරනවා තිරාර නිබ්බේද භාගයේ කිව්වේ ඒකයි. විනිවිද යන්ට ඊට පස්සේ මේක හැමදාම ඔත ඇනි වෙලා ඉඳලා බෑ කම්ප්ලේන් කරගෙන ඉඳලා බෑ නිබ්බේද භාගයේ දේවල් උත්තරන. මේක මට පුළුවන් සම්පූර්ණ විපස්සනා ඥානෙන් දකිනවා. මේ කරන බොරුව. මේ මම කරන බොරුව නෙවෙයිද මම නෑ ඒක. මේ කෙරෙන බොරුව මායාව මුසාව මෝස ධම්මේ ලෝකෙ තියෙන මායාව තේරෙනවා. ඒක තමන්ටම තේරෙනවා තමන්ටම දිව ගන්න පුළුවන්. ඒක තමයි සක්කි බබ්බතම් පාපුණ. අද තමන්ටම අතමං අයි විට්නස් කෙනෙක් කෙන මේ භව්‍යතාවය ගැන කරන්න පුළුවන් නේ කියලා. ඔය කිව්වේ ඒකේ කතාවේ වචන නොකීවට ඔය කිව්වේ ඒක තමයි. ඔය ඇත්ත කතා කරන්නේ ඒකයි. තමන්ට මේක කරන්න පුළුවන් මම පව්ය මට පොසිබිලිටි එකක් තියෙනවා කියලා තමන්ටම තේරෙනවා. ඒකට වටපිටින් ඇඳෙන ඒවා තමයි දැන් කිවි ඒ ආන භාගයේ ධම්ම, තితి භාගයේ ධම්ම, විශේෂ භාගයේ ධම්ම කියලා. ඒක දසුත්තර සූත්‍රයට අනුව අපි දැන් එක එක අරන් කියන ඔය දසුත්තර සූත්‍රේ මං හිතනවා හයවෙනි එකේ තියෙනවා. දැන් අපි අපලංගිව තියෙන જાති. පටිසන්තරේ සගාරෝ විහෙත සම්පතිස්සෝ කියලා. ඒ කියන්නේ මේ වගේ ධර්ම නැත්තම් අපි කාත් එක්ක හරි එකතු වෙන්න බලනකොට එනකොට ඒකට ෆ්‍රෙන්ඩ්ලි වෙල්කම් එකක් තියෙනවා. මිත්‍රශීලී ඇගයුමක් ඇතිව යාට ආරාධනයක් කරා. ඒ කතා කරා. එහුම් කන්දීමත් එහෙමයි. කයින් රිසෙප්ෂන් එක තියෙනවා. සප්පතිසෝ කීවේ එකයි. ඔන ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තියෙනවා. රෙස්පෙක්ට්ෆුල්. ගෞරව සගෞරවයක් තියෙනවා. බලන්න බුදුහාමයා දන්නවා. දැන් අපි හිතමු දැන් ඉස්සරෝ මතකද ඒ මිත්‍රයන් පස් දෙනෙක් හැටියට උදව් කළා සිද්ධාර්ථ අප්‍රමාණ වෙහෙසෙනකොට. ඒ සිද්ධාත් සත්‍ය අවබෝධය කරගන්නවා කියලාම තමයි ඇත්තත් පහනුනේ තුට. ඊට වාරාණසී කැලේට වෙලා ඉන්නකොට සිද්ධාත් අප්‍රමාණ සත් උදව් කරන මහන්සි වෙනකොට උදව් කළා මේ රැකවරන්ට හිටියා. සිකියුරිටි ලවගේ. එතකොට ඒ කියන්නේ අනිත් සමහර ගොපල්ලෝ ඉල්ල කාරට කෝඩු වෙනවා නහයට තනකොළ දාලා කරකනවා. ඒ වයිසර ඉන්න දැන් මම මෙල්ල වගේ ඉන්නේ. ඉතින් ජරා ජීර්ණ වෙච්ච තරුණයා වුණාට. තියාට ඊට පස්සේ සත්‍ය අවබෝධි වුණාම එයා වත්තල දාලා ගියේ පස්සේ දා හොයාගෙන ගියා. ඒතොට බුදුහාන්ට කියන්න වුණා මට සත්‍ය අවබෝධය කරගත්තා මෙහෙම නයි කියලා. එයාත් අන්න මං හිතර වරුවක් කියන්නේ. ඒ අපිට වචනින් කිව්වට ඉතින් පැය ගාණක් කියන්නේ මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙමයි කියලා ඉතින් ඒකට ඉතින් මේ ඇහැක් කොනින් බලලා අයින් කරන්නත් බෑනේ ඉතින් සාක්කේ කුලින් ආපු ඉතින් මෙයාත් ඇඟිල් අතේ එක ඇඟිල්ලක් අස්සලන කිව්වනේ අනිවාර්යෙන් කියලා යාමනේ ඉතින් ඒ එතකොට ඉතින්දී අර සප්පතිස්ස සගාරව ගති එන කම් බුදුහාට උකම් දුන්නේ නැහැ සිද්ධා කිරමයි අයින් කෙරේ. ඒ නිසා මේ ධර්ම කාරණා කොහෙන් හරි එනකොට කියන පුච්චලයා ගැන එච්චර අවධානය කරන්න එපා. ඒක හොඳයි. සගෞරවයේ සප්පතිස්සකම තියෙන එක හොඳයි. ඒක අවශ්‍යමයි. තථාගතයන් වහන්සේට හැමතිස්සෙම ෆ්ලෑෂ් එක බෙදෙන්න ඕනේ. සම්භාවනි ශාස්ත්‍රුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ මේක කිව්වනේ. එතකොට ඒ තම විශේෂ භාගී දේවල් අපිට එදින්දා ජාති දැන් අර අනිත් අපි දන්න ලෝභ දෝෂ මොහ අකුසල මූල අලෝභ දෝෂ මොහ කුසල මූල කියන අපි දන්නවා. ඊට වඩා වැදගත් වෙන මෙන්න මේ ජාති අපි මගහැරෙන කතියක් තියෙන. එතකොට දැන් ඔය තත්ත්වයන් අප ළඟ තියෙනකොට අර පොදු ඒ තමන්ගේ සමාජ සම්මත ගන්න කොහොමද කියලා. හැබැයි මේ මාර්කට් යනකොට හුඟක් අය හැලෙනවා. ඒක මතිය තියෙනවා. ඒකට ලොකු ධෛර්යයක් තියෙනවා. මොනවා හරි වෙලා එක්ක තමන් විසින් හලා ගන්න නැත්නම් මොනවා හරි ඇවිල්ලා ඒ අවශ්‍ය විදිහට සලසලා දෙන පටාචාරලාට වුණාම එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ වෙච්ච විදිහත් එක්ක බලලා තමන්ටම තේරුම් ගන්නට කොයි වෙලාවෙද මේ කාමයෙන් තොර වෙන මනස ආවි මට සතුටක් ආවි මට මංගනම නිරාමිස සතුටක් ආවි නෛෂ්ක්‍රම්‍ය සන්තෝෂයක් ආවිලා බලාගන්න. ඒක තමයි සිතේ නිමිති ගෙන ගන්නවා කියලා පසුගිය සාර්ථක අපි ගෙන ගන්න. ඒක ගැන අවධානය තියෙනවා. කොයි විලාවිත අර වැත්තු ඉගෙන ගන්නවා අභිධර්ම ඉගෙන ගන්නකොට සංඛාර නිමිති කියලා වෙනම පාඩම් තුන හතරක් ඉගෙන ගන්න ඒවා තමයි. මේ සංඛාරේ මේ කුසල සංඛාරේ මට ආවි කොයි විලාවිත. ඒ සංඛාර නිමිත්ත බලන්න. බුදුහාමුදුරුවෝ දකිනකොට නැත්තම් මේ ධර්ම සාකච්ඡාව ඇහෙනකොට ඒ ධර්ම සාකච්ඡාවේදී මේ වගේ සූත්‍ර ධර්ම සාකච්ඡා කරනකොට තමයි මට ආවේ නම් ඒවට වැඩිපුර අවධානය යොමු කරගන්න. ධර්ම දේශනාවක් උනත් අහනකොට වඩා Tamanට ගැළපෙන විදිය ධර්ම දේශනාවේ වැඩිපුර DVD තියෙන වැඩිපුර CD තියෙන වැඩිපුර මේ ප්‍රචලිත වෙච්ච එකනා කියනවා කියන කතාව නෙවෙයි. මාගේ මනස විරාගී වෙන්නේ කොයි ඇත්තත් එක්ක භවනා කරනකොට කොයි ඇත්තත් එක්ක කතා කරනකොට රූප වහින නම් කොයි වැඩසටහන් බලනකොට පත්තරේ නම් මොන විදියෙ තොරතුරු කියනකොට ඇවිස්සෙන්නේ නතර වෙන්නේ කියලා ඒ වගේ දැකගෙන තියෙන්න ඕන. ඒක තමයි ශක්තිපපතම් පාපුණාට. තමන්ම තමන්ට හෘදේ සාක්ෂියට ඇවිල්ලා ඒ වචන හොඳම නැහැ. තමන්ටම තමන්ට තේරෙන පටන් ගන්නවා. ශක්තිපපතම් පාපුණා. තමන්ට තමන් මේක කරන්න භව්‍යයි. මේ තත්ත්වින්ට මට දැන් සුදුසුකම් එක්ක මට පේනවා කියලා තමන්ටම දිවගාල් රසගාල බලන්න. ඒක තමයි ඔය වචන නොකීවට මට හිතෙන හැටියට නම් සමාවෙන්න මූලිකත්වයක් කරගෙන කතා කරනවාට හිතෙන්නේම ඔයත්තු ඒක කියන කාරණා ඔය විශේෂ භාගික කාරණාවල තමන් ගක්කලාට පැද්දි ඉන්නේ කියලා. අනිත් එන ජාති අර කල්යාණ මිත්‍රෙක් වගේ අර පසුගිය සත්‍ය ඒක මතක් කරේ අහස වගේ ඉන්න අනිත් දේවා ඇවිල්ලා යන දේවා ඔය හෙම්බිරිස්සාවක් එහෙම හැමදාම තියෙන ඇවිල්ලා යනවා. ඒ දහයක් තියෙනවා වෛරසයක් ගියාම බැක්ටීරියා වාරින්ග ගත්තාම ඒ රෙස්පිරටරි සිස්ටම් එකට පෙනහල් වලට ඒක වෙනවා. ඊට පස්සේ එතකොට ඒකට සටන් කරන්න ඉදිර වර්ගිනිකුත් කරනවා අවශ්‍ය ජාති ඇතුළේ සිද්ධ වෙන ජාති තියෙන හෝමෝන ක්‍රියාවලියක් ඉමුනයිසේෂන් ක්‍රියාවලියක් තියෙනවා. මනසේ කිවුනහම ඒක මට දැනෙනවා. ඒක තමයි වේදනා. ඒ වේදනා සංඥා චේතනා පස්ස මනසේ කාර්තික යනවා ඒක ඇතුළේ. ඒක එතකොට ඒකට අවශ්‍ය බෙහෙත් බිව්වහම අවශ්‍ය සප්පාය ටික ආවම අපි සප්පායකින් තාම කතා කරන්නේ එම් බිස්සාව අයින් වෙලා යනවා. ස්ට්‍රෙස් එක තියෙනවා නම් ඔළුවේ කැක්කුම ඔය ගෑස්ට්‍රික් ඇසිඩ් වැද්දලා තියෙනවා නේ වයින් වෙලා යනවා. ඊට පස්සේ ඒක නැති වෙලා ඒවා තේරුම් ගන්නවා වගේ ඒ මාසට යාතති ස්ට්‍රෙස් එක ආවම ඒක ආවි මොකෙන්ද කියලා තමන් දන්නවා. අපි දන්නවා ඒක. අපි දන්නවා දැන් මේක. අර දැන් අර තිටි භාගී පැත්තේ තමයි ඉන්නේ. ඒකයි මේ වෙලා තියෙන්නේ. විශේෂ භාගීව වැඩි කරගන්නේ නැහැ. විශේෂ භාගීව වැඩි කරගන්න නැති ගැටයක් තියෙනවා මේ කතා කරන ඇත්ත තුල. ඒ නිසා ඒකත් තුම් කල්යාන් මිත්‍ර බොහොම පිං අරද පුජල භාවයේ ගැන හැමතිස්සම වර්ණනා කරන්න දෙපා වන්ද බුදු සරණ තථාගතයන් වහන්සේ තමයි ඒ සිද්ධාර්ථයන් වහන්සේ තමයි අපි පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ සිද්ධාර්ථ සමග යාළුවන් කපිල වස්ත්‍රී ළඟේම නිරන්තරා තීරේ උරුවෙල් දනම්වේ ඒකයා ශීසේ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට ගෞරවයෙන් ප්‍රතිපාත කරමු. එච්චරයි අවශ්‍යද බුදු සරණයි බොහොම පිං හඳ ප්‍රශ්න ඇව්වට. තිරුවන් සරණයි සතිතුමනි. හොඳයි, කල්ලාන මිත්‍රයින්ට තියෙනවාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න? වෙලාව ගැන බල සාකච්ඡාව අවසන් පෙර ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අවස්ථාව කරගන්න පුළුවන් කෙටියෙන්. නැහැ, එහෙම නැති බවයි පේන්නේ. ඉතින් මම ඉතාම ගෞරවයෙන් එමනම් චිත්‍රා මහත්මියට යොමු වෙන්න කැමති චිත්‍රා මහත්මිය ඔබතුමිට පුළුවන් අද සාකච්ඡාව පිළිබඳව කිසියම් අදහසක් ප්‍රකාශ කළා සංක්ෂිප්ත වශයෙන් සාකච්ඡාව නිමා කරන්න. ඔව්, පුජලාභිවාදනේ එපා. ඔව්, එතුමිය මේ ස්කයිප් එක ඩ්‍රොප් වුණා කතා කරනකොටම අපි නැවත එතුමිය ගමු. සත්‍යදම එහෙම ගුවන් පස්සේ මට මතක් වුණා තිතුවන්නේ මේ මතක් වුණා කියන්නේ නෙමෙයි, අතරම ඊයේ මේ මම දේශනාවකට සම්බන්ධනකොට එතුමිය මතක් කරලා උත්තර මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරනකොට දෙවරුන් හැම දිනම කොහොමදින් කන යොවාගෙන අහගෙන ඉන්නවා දැකලා සක් දෙවිඳුන් ඒක මොකද්ද කියලා අහලා ඒ උත්තර දෙවියන් උත්තර මහරහතන් වහන්සේගාවට පැමිණ මේ අහන කොහොමද මේ මේ මෙතරම් හැකියාවක් මෙතරම් ධර්ම මෙතරම් ලස්සනට ධර්ම දේශනාවන් කරන්න කොහොමද ඒ හැකියාවක් උපදිනට කොහොමද? ඒතකොට උන්වහන්සේ දීපු පිළිතුර තමයි මේ මගේ හැකියාවක් නෙමෙයි, මම මේ තථාගතයන් වහන්සේ තමයි සාතුන් වහන්සේ උන්වහන්සේගේ වචන ස්කන්ධයෙන් මේ තෝරාගත් එක විතාම සුළු වචන ප්‍රමාණයක් මගේ හැකි ප්‍රමාණයෙන් කියන පමණයි මේ සියලු සත්‍යතුන් වහන්සේගේ හැකියාවේ කියලා. අර ඉතින් උදාහරණිකුත් කියනවා මේ අර මේ කිව්වා ඒ දේශනාව තුළ අර ගොඩ ගහපු මේ අස්වැන්නක් තියෙනවා නම් මේ කමතක ඒ තම තමන්ගේ හැකි විදිහට කුල්ලක් තියෙනයි කුල්ලෙන් ඒ අරින් ලරන් යනවා, කෝපයක් තියෙනයි කෝපෙන් ගන යනවා, පණිට බාල්දියක් තියෙනයි බාල්දියෙන් අරන් යනවා. ඒ ආදි වශයෙන් ඉතින් ඒ නිසා මේ හැකියාවේ ප්‍රමාණයට තමයි මේ එහෙම නැත්නම් මේ දේශනා කරන්නේ සාකච්ඡා කරන්නේ නැත්නම් මේ සියල්ල සත්තුන් වහන්සේගේ හැකියාව කියලා කියලා තියෙන දේශකනේ කරපු ස්වාමීන් වහන්සේ කියනවා එහෙම ඒ ගුණේ වතු කළා කියලා කියනවා. සමාජලාට දැන් කාල නම් ඉතින් එහෙම කවුරුහරි කිව්වොත් කියයිලු මේ එහෙම තමයි මේ පින්කරත් නම්ට එහෙම තමයි ඉතින් පෙර පින්කරත් නම්ට ඒ වගේ ඉතින් හොඳ කටහඬවල හොඳට හැකියාව තියෙනවා කියලා එතනත් Tamanට ක්‍රෙඩිට් එකක් දාගන්න හදයි කියලා. මට නිකන් ඒ කොටස උන්වහන්සේගේ කියපු දෙයක් ඉතින් මට ඒක මතක් වුණා. සමහරවිට ඉතින් අපි වුණත් එහෙමද කියලා ඉතින් අපි බලන්න ඕනේ කියලා. හොඳයි, ඉතින් සත්‍යතුමා කියපු දෙයට සමග මම හිතනවා ඒකක තත්ත්වයක් තියෙයි කියලා. ඉතින් චිත්‍රා මහත්මියට මම යොමු වෙන්න කැමතියි. චිත්‍රා මහත්මිය අද සාකච්ඡාව නිමා කරන්න තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඇත්තටම කතා කරන්න හදනකොට නිසන්දි වුණා සමාවෙන්නේ ගැන. ඉතින් මම හිතන්නේ අද දවසේ අපි ඉතාම හොඳ සාකච්ඡාවක් කරේ. දිලෘප් මහත්මයාගේ ප්‍රශ්නය ඇත්තටම සතුටින්ම තේරුම් කරනකොට හොඳට තේරුනේ වෙලාවේදී ඇත්තම කලින් සමහර විට දීපු පිළිතුර මදි වෙන්නේ නැති කියලා හිතෙනවා. ඉතින් ඒකන සමාව ඉන්නවා. ඒ වගේම ඉතින් එන්නේ විලුක් මහත්මයා කියනකොට ඇත්තටම මතක් වුණේ තථාගතයන් වහන්සේ කියපු විදියත් ඊළඟට අපේ ගුරු ස්වාමීන් වහන්සේලා එක එකනා කියපු විදියත් තේරුණා. තථාගතයන් වහන්සේ ධර්ම භාෂාවෙන් කියනවා නම් අර අදුක්ඛ අසුඛයට අවදි වෙන්න කියන එක. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේලා කියනවා තව විදියකට මේ දැන් අපිට සත්‍යජිතුමා පැහැදිලි කරා අර අහස වගේ ඉන්න කියන එක. ඒ වගේම චිත්‍රයක කැන්වස් එක බලන්න උඩින් ඇඳලා තියෙනව බලන්න එපා කියන එක ඒ ආදි වශයෙන් සඳහන් කරනවා. ඒවත් තේරුම් අරගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ හැම දෙයින්ම කියන්නේ එකම දෙයමයි කියලා. නමුත් මේදී තමා දකින්නවද කියන එක තමයි කියලා වැඩිපුරම අපි හිතන්න ඕන. මොකද බොහොම සුළු කරුණුවලින් පටන්ගෙන ඇත්තටම කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ, තමා තුළ සිද්ධ වෙන මේ සිදුවීම් තමා දැකලා තියෙනවද කියන එකම තමයි කියලා තමයි තේරුම් ගන්නෙ. මේ දේ එහෙම නොදැක්කොත් අපේ අර සත්‍යජිත්මා කිව්වා වගේ හාන භාගිය ධර්ම ගැනම කතා කර කර ඉඳී, නමුත් අර පැත්ත දියුණු වෙන බව තමන් දකින්නද කියන එක ඒකත් දැකීම ඉතාම අවශ්‍ය දෙයක් කියන එක තේරුම් ගත්තා. ඉතින් ඒ සමගම ඇත්තටම කල්‍යාණ මිත්‍රෝගේ අදහස් වලින් තේරුණේ අපි යම් කිසි තරමකට අපිට මේක තේරුණා කියන එක. ඉතින් ඒ ගැනත් අපි කනගාටු විය යුතු නැහැ. මොකද තථාගත ධර්මය අවබෝධ කරන්න ඒක ටිකක් පහසු වෙන්න නම් අපි ටික ටික මෙහෙම තමන් ගැනම දිහා බල බල ඉදිරියට යාමක් සිද්ධ වෙන්න ඕනේ කියන එකත් තේරුම් ගන්න තියෙන්නේ. මේ හැමදේමත් එක්කම අද දවසේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා සත්‍යජිතුමා අපිට හැමදාමත් වගේ ධර්ම කරුණාවෙන් අපිට මේ පෙන්ලා දෙන තථාගත ධර්මය අපි තුලින්ම දකින්න උත්සාහයක් කරමු කියන ඒ අදහසත් සමග මේ සාකච්ඡාවේ කල්යාණ මිත්‍රතාවය ලබා දීම. මොකද ඒකම අපිට පැහැදිලි කරා මේ පාප මිත්‍රය නිසා කොහොමද අපි මේ ගමන පිරිහෙන්නේ කියන එක. ඉතින් තම තමන් තුලින්ම දකින්න පුළුවන් මේ දේවල් සිද්ධ වෙනකොට පාප මිත්‍රය අපි මේ බොන්න යනවා, හොරකම් කරන්න යනවා නෙමෙයි. නමුත් ඊට වඩා අඩු තත්ත්වෙන් හරි කොහොමද වෙන්නේ කියන එක. මේ දේවල් දකින්නේ ටිකෙන් ටික ඉදිරියට යamak සිදුනා නම් ඒ ගැන සතුටු වෙයි කියලා තේරුම් අරගෙන ඉගෙන ඒ විදිහට හිතමු. ඉතින් අද දවසේ සාකච්ඡාව අපි නැතර කරන්න ඉස්සෙල්ලා ඇත්තටම ඒ පාප මිත්‍ර ගැන කියනකොට දැල්වත මහත්මයා කරන මේ සිද්ධිය ඇත්තටම අපි ඉතාමත්ම කෘතඥතා පූර්ව වාගේ කරන්න ඕන. මේ විදිහ කල්යාණ මිත්‍ර පිරිසක් එකතු කරලා එකට එකතු කරලා දෙන එක ලෝකෙ පුරා ඉන්න පහසු කරනක් නෙමෙයි. ඒ නිසා ඒකට ඉතාම කෘතඥතා පූර්ව පුණ්‍යයන් මොදිනා කරමින් අද දවසේ සාකච්ඡාව නිමා කරන්න සත්‍යජිතුමා ඔබතුමාට යොමු වෙනවා. තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. අපේ පිරිසිදුයි පිරිතුරුයි නිර්මලයි. හොඳ පැතුම් රසක් හොඳ අධිෂ්ඨාන රසක් කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සිර දරාගෙන පෝෂණය කළ මෑණියන් වහන්සේ කායික හා මානසික වශයෙන් සුවපත්ව ලබත්වා පියානන්ද පරම වූ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිශ්‍ර සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමග තවදුරටත් භාග්‍ය සම්පන්න හා වාසනාවන්ත වේවා. දෛනික දීපේදී ඇතිවන කායික වේදනා මානසික වේදනා ඒව අනිවාර්යයි. ඒව නැගෙන මතුවෙන තරමට ඒවාට සතිමත්ව මුහුණ දෙන තරම් චිත්ත ශක්තිය ලැබීවා. මනසේ සුදායක අවස්ථාවන් පිළිබඳ හෝඩුවාව ද අපට දැනේවා. සතියේ සද්ධාවේ වීරියේ ප්‍රතිඵලයක් ලෙස සසර වසනතුරු භවපත්මතිතුරු කල්යාණ මිත්‍රයන් කල්යාණ මිතුරියන් පමණක්